සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපාරුතා තේ සං අමතස්ස ධාරා යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධං විහිංස සංඤේ පගුණං න භාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේති. ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, මේ අවුරුද්දෙහි ඇසළ පුන් පොහොදා සිල් සමාදන් වුණු පින්වතුන් බලාපොරොත්තු වන්නේ සන්ධ්‍යායාමයේ පැවැත්වෙන ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ඇසළ පොහොය නිමිති කරගෙන අපට තියෙන වැදගත්ම සූත්‍රය හැටියට අප සලකන ධම්මචක්ක සූත්‍රයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපේ ජීවිතවල කිසියම් වෙනසක් ඇති වෙන්නට ඕන. ඒ වෙනසෙහි ප්‍රධාන ලක්ෂණය තමයි අපේ නුවණ සම්මා දිට්ඨිය ටිකෙන් ටික දිනු වෙන්නට ඕන. ඒ සම්මා දිට්ඨිය දිනු වීමෙහි ප්‍රතිඵලය තමයි අපේ ජීවිතවල සතුට එන්න වැඩි වෙන්නට ඕන. අපේ ජීවිතවල සැබෑලෙසම සතුට වැඩි වෙනවාද කියලා අපි ධර්මයේ තුලින් බලාගන්නේ කොහොමද? කොහොමද අපි දකින්නේ අපේ ජීවිතවල ඇත්තටම සතුට වැඩි වෙනවාද කියලා? අපි එන්නම ධනය වැඩි වීමෙන්ද බලන්නේ? ඔව්, මානසික සතුට නේද? ඔව්, මානසික සතුට අපට වැඩි වෙනවාද කියලා අපි බලාගන්න තමන්ට තමන්ගේ ජීවිතය ගැන බලන්න පුළුවන් සලකුණු මොනවද? ඔව්, ප්‍රඥාව දිනු වෙනවා කියන එක කොහොමද තමන් බලාගන්නේ? තමන්ට තේරෙන ජීවිතෙන් මොනවද ජීවිතය ඇති වෙන වෙනස්කම්? ඔව්, සැහැල්ලු ගතිය ඇති වෙනවා. ඔව්, බොහොම හොඳයි. එන්නම පින්නතුනි, අපේ ජීවිතවල මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. පුද්ගලයන් සමග තියෙන ගැටුම, විරසක බව, අමනාපය එන්නම අඩු වෙන්නට ඕන. මෙන්න මේකෙන් බලාගන්න පුළුවන් ඇත්තටම අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවාද කියලා. මේක එක කාරණයක්. ඊළඟ කාරණය තමයි මේ මෛත්‍රියත් එක්කම අපි ලෝකයේ වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න නිතරම සූදානමින් ඉන්නේ. පරිත්‍යාගශීලී බව වැඩි වෙන්නට ඕන. මසුරු මල ටිකෙන් ටික අඩු වෙන්නට ඕන තමගේ ජීවිතේ. ඒ වගේම පින්නතුනේ තවත් ප්‍රධානම ලක්ෂණයක් තමයි අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවාද කියලා අපි බලාගන්න ලක්ෂණයක් තමයි බොහෝ දෙනා හිතන් ඉන්නේ සතුට තියෙන අනාගතයේ දවසක කියලා. අපි දැන් මේ කරන කටයුතු ටික ඉවර වුණාට පස්සේයි සතුට තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. එහෙම මේ ජීවිතයේ කටයුතු ඔක්කොම ඉවර වෙන දවසක් තියෙනවද? පින්නතුනි, හැම දවසක් අපට කවදාවත් එන්නේ නැහැ. අපි හිතනවා නම් ජීවිතයේ සතුට තියෙන අනාගතය කියලා. පින්නතුනි, අපි සතුට විඳින අය නෙවෙයි, සතුට සොයා යන අය. ඒ නිසා ජීවිතයේ සැබෑලෙසම සතුට වැඩි වෙනවාද කියලා තමන්ට බලන්න පුළුවන් ලක්ෂණයක් තමයි තමන්ගේ සතුට තියෙන මේ වර්තමාන මොහොතේ වර්තමානයේ සතුට විඳින විදියට අහුරු වෙනොත් යම් වැඩක් කරනවා නම් ඒ වැඩේ කරද්දී සතුට වෙනවා. ගමනක් යන්න ආරම්භ වුණාට පස්සේ ගමන ගිහිල්ලා ඉවර වුණාට පස්සේ සතුටේ කියලා හිතන්නේ නැහැ. වාහනේට නැග්ග මොහොතේ ඉඳන්ම සතුට ආවිඳිනවා. මෙච්චර දුර ගමනක් Tamante යන්න තියෙනවා කියලා මයිල්ස් ගන්න බල බල ඉන්නේ නැහැ. එයා හැම මොහොතේම යන වටා පිටාය බලන සතුට වෙමින් හොඳ සිතුවිල්ලක නිතරම යනවා. දරුව කුඩා කාලේ නම් දරුවන්ගේ දරු සුරතල් බලන කුඩා කාලේ සතුට වෙනවා. දරුවෝ ඉගෙන ගන්න කාලේ නම් ඒ කාලේ දරුවන්ගේ සතුට විඳිනවා. දරුවෝ වැඩිවියටපත් වෙච්ච කාලේ නම් ඒ සතුට විඳිනවා. දරුවෝ කුඩාම කාලේ හිතන්නේ දරුවෝ ඉස්කෝලේ බාර දෙල ඉවරුනට පස්සේ සතුට තියෙනේ කියලා. ඉස්කෝලේ බාර දුන්න පස්සේ හිතන්නේ දරුවෝ ඉගෙනගෙන ඉවරුනට පස්සේ සතුට තියෙනේ කියලා. එහෙම පින්නතුන හිත හිත ගියෝතින් අපි දන්නේම නැහැ අපි වයසට ගිහිල්ලා. අපි නිතරම අනාගත දෙයක් හොයාගෙන නිතරම දුවන ගමනක විතරයි යෙදෙන්නේ. ඒ නිසා තමන්ට සැබෑලෙසම සතුට විඳිනවාද කියලා තමන් බලන ලක්ෂණයක් තමයි වර්තමාන මොහොතෙන් සතුට වීම ටිකෙන් ටික හුරු වෙන්නට ඕන. ඒ වගේමයි පින්නතුනි තමන්ගේ විසිරීලා යන සිත හිතේ ප්‍රධාන ලක්ෂණයක් තමයි හිත නිතරම අපි ඇසෙන් ගන්න රූප වලින් කනෙන් ගන්න ශබ්ද වලින් මේ ඉන්ද්‍රයන් තුලින් ලබන අරමුණු හරහා නිතරම හිත අරමුණෙන් අරමුණට දුවනවා. ඒක තමයි ලක්ෂණය. එතකොට මෙන්න මේ අරමුණෙන් අරමුණට යන හිත ගැන සැලකිල්ල දිනු කරගෙන අපට පින්නතුනි යමක් හිතනකොට දැන් අපි ගෙදර ගැන හිතනවා කියමු. දැන් ගෙදර ගැන හිතනකොට තමන් කල්පනා කරන්න ඕන තමන් දැන් මෙතන ඉඳගෙන ගෙදර හිතන්නේ කියලා. නැත්තම් තමන් ගෙදර ගිහිල්ලා ගෙදර දුක් විඳිනවා ගෙදර දුක් ටික. ඒ නිසා යමක් හිතනකොටම හිතන්න ඕන දැන් මේ මනසයි තමන් හිතන්නේ කියලා. මනසයි සිහි කරන්න කියලා. නැත්තම් අපි නිතරම ජීවත් වෙන්නේ අතීත අරමුණක ජීවත් වෙන්නේ. අපි කියමු අපි ළඟම ඥාතියෙක් මිය ගිහපු ඥාතියෙක් ගැන හිතනවා කියලා. ඒ හිතන් දැන් තමන්ගේ අම්මා ගැන හිතන්න බලන්න. අම්මා ජීවත්වල ඉන්න කාලේ කෙනෙක් වෙන්න පුළුවන්, ඇතැමිට මිය ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අම්මා ගැන හිතනකොට අම්මා සලකපු හැටි, අම්මා උදව් කරපු හැටි ඔක්කොම ටික මතක් වෙනවා. ඇතැමිට දැහැසට කඳුළු වෙනවා. ඒ සිද්ධියට ගිය ගමම්ම. හැබැයි පින්නතුනි මේ මොහොතේ ඇතැමිට අම්මා කොහෙද ඉන්නේ? මේ දැන් සිහි කරන මොහොතේ ඇතැමිට අම්මා දිව්‍ය විමානක වෙන්න පුළුවන් ඉන්නේ. දිව්‍ය ලෝකයක වෙන්න පුළුවන් ඉන්නේ. අපි මේ වර්තමාන මොහොතේ දැන් නෙවෙයි හිතන්නේ පින්නතුනි. දැන් හිතුවට ඒ බොහෝ විට අපි හිතන්නේ අතීත අරමුණක් ගැන හිතන්නේ. ඇතැම් විට දරුවෙගේ අකීකරුකමක් ගැන අපි හිතන වෙන පුළුවන්. දරුව කරපු නරක වැඩක් ගැන අපිට හිතනකොටම හිතට වේදනාවක් දුකක් එනවා. ඇතැම් විට මේ මොහොතේ දරුව පින්නතුනි හොඳ වැඩක යෙදෙලා ඉන්නේ. ඒ වරද දරුව දැන් කරන්නේ නැහැ. නමුත් අපි අර අතීත අරමුණෙහි ජීවත් වෙනවා. මෙන්න පින්නතුනි දුක ඇති වෙන හැටි. ඒ නිසා අපි කොච්චර දක්ෂද කියන එක තීරණය වන්නේ යමක් හිතනකොටම දැනගන්න තමන් ඒ සිද්ධිය නෙවෙයි දැන් මේ ජීවත් වෙන්නේ, දැන් මේ වර්තමාන මොහොතේ තමන්ගේ මනස මේ කියවන්නේ කියන එක ගැන සැලකිල්ල සතිය සිහිය දිනු කරගන්න. මෙන්න මේක දිනුනොත් තමයි පින්නතුනි අපි දක්ෂයි කියලා කියන්නේ, අපි ධර්මයෙන් ප්‍රතිඵල ලැබුවායි කියලා කියන්නේ, අපි ජීවිතේ සතුට වැඩි වුණායි කියලා කියන්නේ. අතීතයේ දැකපු අහපු අරමුණක් විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ දැන් මේ ඇහෙන ශබ්දය තියෙනනේ මගේ ඇහෙන ශබ්දය. ඒ ශබ්දයක් පින්නතුනි ඔබට ඇහෙනකොට ඔබ ඒක තේරුම් ගන්නකොට මේ මගේ හඬ නිරුද්ධ වෙලා ඒක මනසට ගිහිල්ලා මනසෙන් තමන් ඇති කරගන්න මනෝවිඥාණයෙන් ඇති කරගන්න ධර්ම විඥානය ධර්මාලම්බනයක් විදිහට තමයි තමන්ට අවබෝධය ලැබෙන්නේ. මේ මොහොතේ සිද්ධිය ගැනත් ඒකයි ස්වභාවය. ඉතින් මෙන්න මේ අවබෝධයේ ටිකෙන් ටික වැඩි වෙනකොටම පින්නතුනි තමන් අතීත අරමුණු වලින් දුක් වෙන ගතියෙන් එන මඩු වෙනවා. ඇතැමිට අපි ලස්සන ගෙදරක ඉන්නවා. සියලුම පහසුකම් ටික දිනු කරගෙන අපි ඉන්නවා. ඒ ඉන්න ලස්සන ගෙදර ඉන්නකොට කවුරු හරි බැනපු එකක් ගැන මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔය ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල නැවත අපි යාගෙන් බැනුම් අහනවා. ඒ බැනපු කෙනාට දැන් අමතකයි ඒක. එයා දැන් හොඳ කෙනෙක්. ඇතැමිට අපටත් වරෙන් දැන් එයා හොඳ කෙනෙක්. අපි යාගෙන් නැවත බැනුම් අහන පින්නතුනි. එතකොට අර අපේ ගෙදර ලස්සන අපිට පේනවද? ගෙදර පහසු ගන්ටික පේනොත් ඉතින් අපට දැනෙන්නේ නැහැ. ගෙදර සතුට අපට හිමි වෙලා අපි ඊටාම මහන්සියෙන් ඉගෙනගෙන හරි හම්බ කරපු ඒ ධනයෙන් අපි ලැබපු මේ සම්පත් වලින් අපට නියම සැපේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා පේනතුනේ මෙන්න මේ දුක ඇති වෙන හැටි නොනින් තේරුම් අරගෙන ඒ දුක නිදහස් වෙලා සැබෑලෙසම සතුට ලබන ක්‍රම අපි තේරුම් ගන්නට ඕන. එතකොට මේ අවබෝධය වැඩි වෙන්න පින්නතුනේ එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙනවා, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා, ඒ වගේම සතිය සිහිය දිනු වෙනවා, ඒ වගේම පරිත්‍යාග සීලත්වය දිනු වෙනවා, ඒ වගේම වර්තමානයේහි ජීවත් වන ගතිය, වර්තමානයට හිත තියන ගතිය ටිකෙන් ටික තමන්ගේ ජීවිතේ වැඩි වෙන්නට ඕන. මෙන්න මේක තමයි පින්නතුනේ ඔබ මේ ධහමෙන් ලැබපු සාර්ථකත්වය. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි හාමුදුරන්ට හුඟක් උදව් කරලා තියෙනවා, ඒ නිසා අපි සාර්ථකයි කියලා. ඒක පිනක් තමයි පින්නතුනේ, ඔබට ඒක සසරේදී යහපත පිණිස හේතු වෙනවා. මේ ආත්මෙත් ඒ ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. නමුත් ඒක නෙවෙයි නියම සාර්ථකත්වය කියලා කියන්නේ. ඇතැම් විට ඔබ හුඟක් වාර ගණනක් දන් දීපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඔබට සසරේට ලොකු පිනක්. ඔබ හුඟක් වාර ගණනක් සිල් අරගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ වාර ගණනක් ධම්මදිව වන්දනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඔබට පිනක් වෙනවා. නමුත් පින්නතුනේ ඒවා මේ බුදුදහමෙන් ලැබපු සාර්ථකත්වය නෙවෙයි. ඒ නිසා ඔබ මේ ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඊටම දුර්ලභ වූ මේ ධහමෙන් අපි ප්‍රයෝජන ගන්නාද කියන එක තීරණය වන්නේ එන්න එන්නම තමන්ගේ හදවතෙහි මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. අනිත් කෙනෙක් දැක්කහම තමන්ගේ දරුවේ තමන්ට ඉන්න එකම දරුවා දෙස බලන ආකල්පෙන් අනිත් කෙනා දෙස බලන්නට හුරු ඇසක් හුරු කරගන්නට ඕන. එහෙම වෙන්න පින්නතුනේ අනිත්ය ගැන කරන විවේචන හුඟක් අඩු වෙනවා. අපි දැන් කරන කතා හුඟක් භාගයක් විතර අඩු වෙනවා. හැබැයි එතකොට කතා කරන දෙයක් නැතිම වෙන්නත් පුළුවන් සමහර විට. එහෙම පින්නතුනේ එහෙම වෙන්න හිතේ කැළඹිලි ගතිය, හිතේ විරසකපති ගතිය එන්නම අඩු වෙනවා. ඉතින් අපි මේ කරුණ ටික ආරම්භයේදීම සඳහන් කළේ අපට අපේ ජීවිත ගැන හිතන්නට අවස්ථාවක් ලබා දෙන්න. පින්නතුනේ අද අප සමර නැසල පොහොය අපට වැදගත් වන්නේ කරුණු කීපයක් නිසා. ප්‍රධාන වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරය විදියට මේ ලෝකෙ ඉපදෙන්න කලින් තමන්ගේ මවගේ කුසේ පිළිස්සන ගත්තේ ඇසල පුන් පොහෝ දිනයක. ඒ නිසා වැදගත් වෙනවා. ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ලෝකයට පළවෙනි වතාවට ධර්ම දේශනා කරන ආරම්භ කළේ ඇසල පුන් පොහෝදා. බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් දානාදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා අතිශය දුෂ්කර ගමන් මගක අතිශය දීර්ඝ කාලයක් සුවිශාල කැපවීමක් කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නික්ලේශී සංඛානීය ජනිත වුණු මේ සද්ධර්මය කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් සුවඳවත් වෙලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පහස ලබලා ලෝකයට නිරාවරණය වුණේ, ලෝකයේ හමුවේහි පොදසුන් බවට පත් උනේ, දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට මේ උත්තම දහම ඉදිරිපත් කළේ අද වැනි පුන් පොහෝ දිනයක. ඒ පොහෝ දිනේ අපි සමරන්නේ පින්නතුනි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ අතිශය දීර්ඝ කාලයකට වරක්. ඒ බුද්ධත්වයට පත්වීම විතරක් නෙවෙයි පින්නතුනි, ඒ පත්වීම ගැන හිතීම පවා ඉතාම දුෂ්කර දෙයක්. සමහර බුදුරජාණන් වහන්සේලා බෝධිසත්වවරු බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරල පින්නතුනි කාලයක් ගිහිල්ලා කල්ප ගණනක් ගිහිල්ලා මඟදී අත්හරිනවලු මේක අමාරුයි කියලා. ඒ තරම දුෂ්කර දෙයක් මේක. ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත්වෙන උතුමෙක් මුලින්ම මේ ගැන අතීත බුදුවරුන්ගේ ශාසනවල බුදුරජාණන් වහන්සේලා දැකලා මනෝපර නිධානය සම්පූර්ණ කරනවා. මනසින් හිතනවා මමත් මේ වගේ බුදු කෙනෙක් අනාගතේ වෙන්න ඕන කියලා. කොච්චර කාලයක් හිතනවද? ඇතැම් විට බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් ශාසනවල හිතමින් එනවා. මම මෙහෙම පත් වෙන්න ඕන කියලා හිතමින් එනවා. ඒකට කියනවා මනෝ ප්‍රනිධානය කියලා. එහෙම අති දීර්ඝ කාලයක් ඇවිල්ලා ඊට පස්සේ වචනෙන් කියනවා අනිත් හමු වෙන ඇස් එක මටත් ආසයි මේ වගේ බුදු වෙන්න කියලා. තවත් කල්ප ගානක් බුදුරු දහස් ගානක් ලක්ෂ ගානක ශාසනවල වචනෙන් කියමින් එනවා මමත් කවදා හරි මේ වගේ පත් වෙන්න ඕන කියලා. සමහර අය මෙහෙම වෙනකොට මගදී අමාරු කියලා අත්හරිනවා. අත්හැරලා හැමිට රහත් වෙනවා සමහර අය. තවත් සමහර අය තවත් ඉදිරියට ගිහිල්ලා කායපර නිධානය කියලා බුදු වෙන්න ඕන කියලා තමන්ගේ ශරීරයම ක්‍රියාත්මක වෙනවා. දන් දෙනවා, සිල් රකින්නවා, ජීවිත පරිත්‍යාග කරනවා, මේ වගේ ශාරීරික පරිත්‍යාගයන් කරනවා. කයින්ම වෙහෙසල වැඩ කරනවා. තවත් බුදුරු දහස් ගානක සාසනවල මෙන්න මෙහෙම ඉතාම දීර්ඝ කාලයක් ගියාට පස්සේ තමයි පින්තුනි යම්කිසි මට්ටමකට එනවා. දැන් යම්කිසි විශ්වසනීයත්වයක් ඇති වෙනවා කියලා. අන්න ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක නියත විවරණ ලබා ගන්නවයි කියලා කියන්නේ. නියත විවරණ කියන්නේ නියත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතීතයේ කියනවා මෙන්න මේ තැනැත්තා අහවල් කාලේ අහවල් නමින් අහවල් ස්ථානයේ ඉපදෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. එතන පටන් නැවත පින්නතුනි නැවතත් බුදුරජාණන් වහන්සේලා 19ක් 29ක් 59ක් ගේ ශාසනවල සමහර විට නියත විවරණ ලැබමින් පැවිදි වෙමින් තවදුරටත් ගුණ දහම් සම්පූර්ණ කරනවා. අන්න එහෙමවිල පින්නතුනි අවසානාත්ම භවයට කලින් දිව්‍ය ලෝකෙ ඉපදිලා දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආරාධනාවෙන් තමයි මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ. මිනිස් ලෝකෙ ඉපදෙනකොට බෝධිසත්ව ධර්මයන් සම්පූර්ණ කරපු බෝසත් උතුමෙක් ඒ කලින් ආත්ම භාවයෙන් චුත වෙන්නේ ඉතාම සිහියෙන්. ඒ වගේම මවගේ කුසේ පිළිසඳ ගන්න ඉතාම සිහියෙන්. කුසේ පුරා දසමාසයක් ඉන්නවා. ඒ දසමාසයේම ඉතාම සිහියෙන්. ඒ වගේම ඒ දසමාසයේ ඉඳලා කුසෙන් නික්මෙන්නේ ඉතාම සිහියෙන්. මේක සුවිශේෂී කාරණයක්. ඒ වගේමයි පින්නතුනි මේම මනුස්ස ලෝකයේ පිළිසඳ ගන්න කලින් උන්වහන්සේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන මෙන්න මේ පස් මහ බැලුම් බලනවා. කාලය බලනවා සුසුසු කාලයද කියලා, ද්වීපය බලනවා රට මොකද්ද කියලා බලනවා, දේශය බලනවා ඒ රටේ ප්‍රදේශය මොකද්ද කියලා බලනවා, කුලය බලනවා. කුලය බලන්නේ කුල ભેදෙන් අනිතර නිග්‍රහ කරන්න නෙවෙයි, ඒ කාලේ හැටියට ලෝක සම්මත විදියට තියෙන සම්භාවනීය කුලයක ඉපදෙනවා. මොකද නැත්තම් මේ දහම විදිහට ගෙනියන්න බෑ. ඔය පහළම කුලයක ඉපදුනොත් සම්පූර්ණම නිග්‍රහ කරන සමාජයෙන්. ඒ නිසා යම්කිසි අභිමානයකින් මේ දහම ලෝකෙට දෙන්නට ඕන. ඒ නිසා කුලය බලනවා. ඒ වගේම මව බලනවා. මවපිය දෙන්නම බලනවා, විශේෂයෙන් මව බලනවා ඉපදෙන කුසේ මව. මෙන්න මේ කරුණෝ විශේෂයෙන්ම බලනවා පිළිසඳ ගන්න කලින්. ඒ වගේම පින්නතුනි ලෝකයේ මිනිස්සුන්ගේ ආයුෂ කලින් කල වෙනස් වෙනවා. එක එක කල්පානුව, ඒ කල්පෙහි ඉන්න ස්වභාවය අනුව, ඉන්න අපි ජීවත් වෙන කාල පරාසය අනුව මිනිස්සුන්ගේ ආයුෂ කලින් කල වෙනස් වෙනවා. ඒ ආයුෂයේ පරතරය කොච්චරද? ඒ ආයුෂයේ පරාසය තමයි අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍යය දක්වා කාල පරාසයක් තියෙනවා. සමහර කාලවල මිනිස්සුන්ගේ වයස අවුරුදු 10යි. තවත් සමහර කාලවල මිනිස්සුන්ගේ වයස අවුරුදු අසංඛ්‍යයයි. අසංඛ්‍යය කියන්නේ කොච්චරද? අසංඛ්‍යය කියලා කියන්නේ 1.140ක සංඛ්‍යාවක්. ඈ කාලයක් අපි විද්‍යාඥයන් එහෙම 1.20ක සංඛ්‍යාවක් ඉදිරිපත් කළා කාලයක්. ඒ 1.120ක සංඛ්‍යාවෙහි හාෆ් ෂීට් කොලයකට තිබ්බත් පොළවේ ඉඳන් හඳ දක්වා තියන්න පුළුවන්. පින්නතුනේ 1.21ක් නෙවෙයි 1.140ක සංඛ්‍යාවක් ආයුෂ තියෙන වසරවලින් ආයුෂ තියෙන කාලෙමේ මනුස්ස ලෝකේ තියෙනවා. ධර්මය තුල සඳහන් වෙනවා. පින්නතුනේ මේ කාල පරාසය අවුරුදු 10 අසංඛේය. මෙන්න මේ අතරින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අවුරුදු 80,000යි අවුරුදු 80,000 අතර කාල පරාසය තුල. 80,000 වෙන්න පුළුවන්, 60,000 වෙන්න පුළුවන්, 50,000 වෙන්න පුළුවන්, 10,000 වෙන්න පුළුවන්, 80,000 වෙන්න පුළුවන්. ඒක ඒ කාලය අනුව බලලා තමයි පහළ වෙන්නේ. ඒ වගේම මේ ආයුෂයේ ස්වභාවය තමයි නිතරම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉපදෙන්නේ ආයුෂ ටිකෙන් ටික අඩු වෙන කාලෙක. ඒක තමයි ලක්ෂණය. මේ ආයුෂ අසංඛේය ඉඳන් ටිකෙන් ටික කාලයකට අඩු වෙනවා, කාලයකට වැඩි වෙනවා. අඩු වෙන්නේ කොහොමද? අවුරුදු 100කට එකක් ගානේ තමයි අඩු වෙන්නේ. වැඩි වෙනකොට තායි වැඩි වෙන්නේ 100ට 1 ගානේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා හිටිය කාලේ ලෝකයේ පරමායුෂ තමයි අවුරුදු, ඒ කාලේ පරමායුෂ කොච්චරද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පරමායුෂ අවුරුදු 100යි. පරමායස අවුරුදු 100. බුදුහාඳුර අවුරුදු 80ක් බව ඇත. ඒ කාලේ සාමාන්‍යයෙන් ආයස අවුරුදු 100යි. අන්න ඒ 100 කාලේ පින්නතුනේ දැන් ටිකෙන් ටික අඩු වෙලාවිලා තියෙන පරමායස. අඩු වෙන්නේ කොහොමද? 100ට එක ගානේ. එතකොට දැන් අවුරුදු 2600ක් ගියා. 100වත් 26ක් ගියා. එතකොට 100ෙන් 26ක් අඩු වෙලා දැන් පරමායස 74යි. පරමායස කියන්නේ ජපානයේ වගේ රටවල් තියෙනවා කියලා පරමායස තියෙන රටවල් සමහර හුඟක් පල්ලෙහා මේක කියන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ කාලය. පින්නතුනේ මෙන්න මේ වගේ අඩු වෙන කාලයක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉපදෙන්නේ. ඒකත් ලෝක සම්මතයක්. පින්නතුනේ මෙන්න මේ වෙනි කාල දීප දේශ බලලා ලෝකේ පහළ වෙච්ච අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව කිඹුල්වත්පුර මහා මායා දේවියගේ කුසෙහි පිළිසඳ ගත්ත අද වැනි අසල පොන් පොහො දිනයක. උන්වහන්සේ පුරා දසමස්සක් මව කුසේ ඉඳලා උන්වහන්සේ ලුම්බිනියේදී උපත ලැබුවා මනුස්ස පුතෙක් විදියට. මිනිස් පුත්‍රවණක් විදියට. එහෙම ජීවිතය ලැබපු උන්වහන්සේ අතීතයේ ඒකලා වූ භාග්‍ය සම්පන්න භවයේ ආනිසංස විදියට සම්පත් ආදිය ලැබුවා. මෙහෙම ලැබපු බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ කාලය ගත කළා. අවුරුදු 29 දී ගිහිගෙන් නික්මලා උන්වහන්සේ පැවිදි වුණා. අවුරුදු 35 දී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා වෙසක් පොන් පොහො දිනේක. මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳන් සති 7ක කාලයක් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච බුද්ධගයාව ආශ්‍රිතව නේරංජරා නදී තීරය අසබඩ උන්වහන්සේ කාලය ගත කළා. විශේෂයෙන් පළවෙනි දවස් 7 උන්වහන්සේ ගත කළේ උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ නැවත මෙනෙහි කරන්න. විශේෂයෙන් පටිච්චසමුප්පාදයේ ආරෝහණ අවරෝහණ ක්‍රමයට උන්වහන්සේ නැවත මෙනෙහි කළා. උන්වහන්සේ සසර විඳපු අප්‍රමාණ දුක් ගැහැට මානසික පීඩා මේ ධර්මඥානය තුළින් ප්‍රඥාව තුළින් විමුක්තියටපත් වෙලා ඒ තමන් අවබෝධ කරගත්තු ධර්මෙහි අනුපිළිවෙල නැවත නැවතත් උන්වහන්සේ මෙනෙහි කළා. උන්වහන්සේ කල්පනා කළා මේ ලෝකයේ මිනිස්සුන්ට මේ දුක ඇයි? මිනිස්සු ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, තමන්ගේ ළඟම ඥාතියෙන් මැරෙනවා. ඇයි මෙහෙම සත්‍යයන්ට මෙහෙම දුකක් එන්නේ කියලා උන්වහන්සේ කල්පනා කළා. උන්වහන්සේ කල්පනා කරනකොට දැක්කා මේ දුක් ටික ඇති උනේ ඇයි? මේ අද අපට යම්කිසි දුක් ටිකක් තියෙනවා නම් සමහර අපට හිතෙන්නේ නැහැ දුක්ද කියලා නේද? හොඳට ලස්සනට නිරෝගී වෙන්නකොට දුකක් කියලා තේරෙන්නේ නැහැ. නමුත් වෙන දින අපි කැමති වුණත් නොවුණත් අපට තියෙන දුක් ටිකක් තියෙනවා. මේ දුක් ටික බලන්න ටිකක් රෝහලකට එහෙම ගිහලා බලන්නට ඕන, වැඩිහිටි නිවාසයකට ගිහලා බලන්නට ඕන, හදිසි අන්තරයකට පත් වෙච්ච අයන වාටුවකට ගිහලා බලන්නට ඕන ජීවිතයේ දුක්. ඒ කායික දුක් විතරයි. ඊට වඩා මිනිස්සු මානසිකව අපමණ දුක් ගැහැට වෙන ලෝකේ දුක් විඳිනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරය පවත්වා ගන්න අපි නොදැනුවත් මේ පින්නතුනි දවසට අපි කොච්චරනම් වෙහෙසක් දරනවද? අපේ ශරීරය පිරිසුදු කරගන්න, ශරීරය කුසගින නිවන්න, ශරීරයේ ඉරියව්වෙන් ඉරියව්ව වෙනස් කරන්න. එක ඉරියව්වක අපට කොච්චර වෙලාවක් නම් තියාගන්න පුළුවන්ද නේ? අපි කොච්චරනම් වාර ගණනක් මේ ශරීරය වෙනස් කරනද ඉරියව්ව? පින්නතුනි මෙන්න මේ දුක් ගැහැට සමූහයකින් මේ ලෝකෙ මිනිස්සු දුක් විඳින්නේ නැයි කියන එක බුදුහාමුදුරු තේරුම් ගත්තා. ඇයි මේ දුක් ටික විඳින්නේ? මේකට ආසන්නතම හේතුව මොකද්ද? මේකට ආසන්නතම හේතුව තමයි ඉපදීම කියන කාරණය. ජාති නිසා තමයි මේ ජරා මරණ මේ දුක් ටික එන්නේ. ඉපදුනේ නැත්තම් මේ දුක් ටික එන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා ඇයි ජාතිය වුනේ? ඇයි උපතක් සකස් වුනේ? උපතක් සකස් වුනේ පින්නතුනි භවය නිසා. භවය කියලා කියන්නේ මොකද්ද? මේ භවය කියන වචනේ පින්නතුනි ඉතාම වැදගත් වචනයක් බුදුදහමේ තියෙනවා. පින්නතුනි භවය කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් දැන් සිහි කරනකොට දැන් ලුණු කියලා ගමු. මම ලුණු කියන වචනේ මේ කිව්ව ගමම මේ පින්නතුනි මොකද මතක් එන්නේ? ඒ ගෙදර තියෙන ලුණු ටික නේද? පොඩි කාලේ ඒ කල් නම් ඇතැමිට ලුණු පොල් කට්ට, දැන් කාලේ හැට නැහැ ලුණු ටින් එක මතක් වෙනවනේ. පින්නතුනි මෙන්න මේක තමයි භවය කියලා කියන්නේ. හඬක් නිසා, රූපයක් නිසා, මෙන්න මේ ඉන්ද්‍රියන් හයන් ගන්න අරමුණු නිසා ඒක ඇහෙනකොටම, ගඳ සුවඳ දැනෙනකොටම, දිවෙන් රසයක් විඳිනකොටම ඒ රූපය අපේ හිතේ නිර්මාණය වෙනවා නම්, මැවෙනවා නම්, ඒ රූපය තුල ජීවත් වෙනවා නම් මේක තමයි භවය කියලා කියන්නේ. ඔබේ වාහනේ කියලා හිතනකොටම දැන් පාරේ නවත්තපු වාහනේ මතක් වෙනවා නම් මේ හඬ තුලින් තමන්ගේ හිතේ නිර්මාණය වෙලා ඒ නිර්මාණය වෙච්ච ආකාරය නොදෙනී ඒ වාහනේට ශනිකව යනවා නම් ඒ කියන්නේ පිනුතින අපි භවයේ තුල ඉන්නවා. ඒ කියන්නේ නැවත ඉපදීමකට අපි සූදානම් වෙලා ඉන්නේ. බය වෙන දෙයක් නැහැ ඉපදෙනවා. එනිසා මිය ගියාට දුක් වෙන දෙයක් නැහැ ආයිපදෙනවා. මේ ආකල්පේ අපි ඉන්නවා නම් gedara ganama hitana kotama gedara api jeevath wenawa nam api gedarata yanna sudusu kan tika hoya gena tiyenne bay wenna deyak naha wahane nathunath aya gedarata yanna puluwan api metende miya giyothin e manasikatte innawa nam api nawatha eeta aasrithawa parisareka jeevath wenna api sakas vela sudanam vela inne ඒක පිනක් නිසා කුසලයක් එක්ක තියෙනවා නම් අපි කුසලයක් එක්ක හොඳ මට්ටමින් එතෙන්ට යන සෝදානම්. ඇතැම් විට ඒ ආශ්‍රිතවම දෙවියෙක් වෙනත් පුළුවන් සමහර විට. හැබැයි එතනම කුසලයේ දුර්වල නම් මොකද වෙන්නේ? ඔව් ඒ ගෙදර ආශ්‍රිතවම ඇතැම් විට පල්ලේ හදන එකෙබ දෙන්න පුළුවන්. මේක තමයි භවය කියලා කියන්නේ. කාම ලෝකයේ භවය වෙන්න පුළුවන්, සතර පාය වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, බ්‍රහ්ම වෙන්න ලෝකෙ වෙන්න පුළුවන්. දැන් අපි ඉපදෙනකොට ඉපදෙච්ච මානසිකත්වයේදී අපි මනුෂ්‍ය ලෝකයේ පිළිසිඳ ගන්නකොට ඒ ප්‍රතිසන්දි ලබද්දී අපි ප්‍රතිසන්දි ගත්තේ මේ මනුෂ්‍ය ලෝකයට සමාන මානසිකත්වයේ මට්ටමක. ඒ මානසිකත්වයේ මට්ටමේදී අපි අනිත්‍යයේ දියුණුවට අපි කැමති වෙලා තියෙනවා. අපි පරිත්‍යාගශීලී මානසිකත්වයකින් ඉඳලා තියෙන්නේ. අපි සිල්වත් ඉඳලා තියෙනවා. ඒ ඔක්කොම ටික නිසා අපට සිල්වත් ජීවිතවල අනිසංස විදියට හොඳ පරිපූර්ණ මනුසාත්ම භාවයක් ලැබුණා, බුද්ධියක් ලැබුණා, වාසනාවන්ත මෞද්‍යමාපියන් ලැබුණා, ඔක්කොම ටිකත් එක්ක ඊට මානසිකත්වයක් අපි ලැබුණා. පින්නතුනේ භවය කියලා කියන්නේ තාම ගැඹුරු මාතෘකාවක්, කෙටියෙන් කියනවා නම් මෙන්න මේකයි. අන්න ඒ මානසිකත්වයක ඉන්නව නම් නැවත අපි භවය නිසා ජාතිය නැත්තම් උපතකට යන්න සූදානම්. උපතකට අප සූදානම් නම් ඉපදුනාට පස්සේ අනිත් එකත් බාර ගන්න ඕන. අනිත් එක මට බෑ ඉපදීම විතරේ කියලා නිකන් ඉන්න බෑ. ඉපදුනාට පස්සේ ඉගෙන ගන්න වෙනවා, ගුටි කන්න වෙනවා, ඉස්කෝලේ ගිහිල්ලා අයන්න ඉඳන් ලියන්න වෙනවා. අය මුලින්දම අයන්න ලියන්නම ලංකාවේ ඉපදුනොත් අයන්න ලියන්නම මාස ගාණක් දුක් වෙනවා. අකුරු 54 පුරුදු වෙන්නම අවුරුදු 4-5ක් දුක් විඳින වෙනවා. පින්නතුනි ඒ ටික එතන ඉඳන්ම අය අනිත් ටික බාර ගන්නට ඕන. ලෙඩවීම් ටික අනිත් ඒවා ඔක්කොමත් මේත් එක්ක එනවා නිකන් නෙවෙයි. ඊට පස්සේ බුදුහාමරොත් බැලුවා මෙහෙම මෙනෙහි කරද්දී දැන් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික බලනවා ඇයි මේ සසරට එන්න හේතුව, මේ දුක් ටිකට එන්න හේතුව මොකද්ද කියලා බලනවා. දැන් බැලුවා මහලු වෙන්න ලෙඩ වෙන්න මේකට හේතුව ජාතිය නැත්තම් ඉපදීම. ඉපදීමට හේතුනේ මොකද්ද? භවය. භවයට ආසන්නම හේතුව මොකද්ද? භවයට ආසන්නම හේතුව උපාදාන. යමක් දැඩිව තමන් වෙත ලං කරගන්න තියෙන උත්සාහය. ඒ උත්සාහය නිසා තමයි භවය කියන දේ ඇති වුනේ. ඒ උපාදාන වලට මොකද ආසන්නතම හේතුව උනේ? තෘෂ්ණාව, තණ්හාව. ඒ තණ්හාව නිසා තමයි මෙන්න මේ උපාදාන හටගත්තේ. ඒ උපාදාන නිසා තමයි භවයේ ජාතියට ගිහිල්ලා ජරා මරණ කරා ගියේ. ඊට පස්සේ බැලුවා මෙන්න මේ තණ්හාවට මොකද හේතුව කියලා. ඒ තණ්හාවට හේතුව තමයි වේදනා කියන එක. වේදනා කියලා කියන්නේ වේදනාවක් කිව්වම අපට සාමාන්‍ය හිතෙන්නේ බොහොම වේදනක් පේන් කියලා එක නේද? පේන්ෆුල් කියන එක නේ. නමුත් ඒකම නෙවෙයි පිනතුනි. ඇසට රූපයක් දැකලා යමකින් සතුට වෙනවා නම් දුක් වෙනවා නම්, කනට ශබ්දයක් අහලා සතුට වෙනවා නම් දුක් වෙනවා නම්, උපේක්ෂාසාරිත වෙනවා නම්, නාසයට ගඳ සුවඳක් විඳලා මේ ඉන්ද්‍රිය හයෙන්ම යමක් විඳලා සැප දුක් උපේක්ෂා සෝමනස්ස දෝමනස්ස විදියට යම් කිසි ස්පර්ශයක් විඳීම තමයි ඒ ස්පර්ශය තුළින් හටගන්න වේදනාවට තමයි මෙතන වේදනා කියලා කියන්නේ. අන්නේ වේදනාවට තියෙන කැමැත්ත නිසා තමයි තණ්හාව ඇති උනේ. ඒත් ඒක ඉතුරු ටික ගියේ. ඊට පස්සේ බුදුහාඳුර මෙනෙහි කළ බැලුවා මේ වේදනාවට මොකද්ද හේතුනේ කියලා. මේ වේදනාවට ආසනම හේතුව තමයි පස්සය නැත්නම් ස්පර්ශය. ඉන්ද්‍රිය සහ අරමුණු එකට ගැටීම තුළින් එකට අරමුණු වීම තමයි. ඒ අරමුණු වෙන මොහොතෙහි නොදෙනීම, අවිද්‍යාවෙන් ඉඳීම තමයි මේකට හේතුව කියන එක දැක්කා. ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. පින්නතුනි මේ අවබෝධය ලෝකේ කිසිම කෙනෙකුට තීරුම් ගන්න බැරි අවබෝධයක්. මේක සරල අවබෝධයක් නෙවෙයි පිනතුනි. මේ අවබෝධය තමයි මේ මහා භද්‍ර කල්පෙහි මේ අපි ජීවත් වෙන සම්මා සම්බුද්ධත්වයේ කාලයේහි දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් සහිත මේ ලෝකේ යම් කිසි කෙනෙකුට ලෝකයේ විමුක්තිය සඳහා සතුට සඳහා සැනසීම සඳහා ලෝකයේ කෙනෙකුට අවබෝධ කරගන්න තියෙන ඉහළම දැනුම් සම්භාරයයි මේ මෙනෙහි කරන්නේ බුදුහාඳුරු. නිකන් සරල දෙයක් නෙවෙයි මේක. මේ වචන ටිකක් කියනකොට හිතන්නේ මේ වචන ගොඩක් විතරයි කියලා. මේක මහා අවබෝධයක් මේ. මේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක අධ්‍යක්ෂකම් ටික මේ. සාරසංඛ්‍ය කල්පලක්ෂයක් තුල අහසෙහි ග්‍රහතාරකාවලට වඩා ඇස් නන් දීලා, මහා පොළොවේ පස්වලට වඩා ඇඟේ මස් නන් දීලා, මහා සාගරයට වඩා ලේ දන් දීලා, දාන පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා හැටියට සමතිස් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා අතිශය දීර්ඝ කාලයක කරපු මහා ව්‍යායාමයක අග්‍ර ප්‍රතිඵලයේහි දැනුම් සම්භාරයයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාම අලුත් කෙනෙක් හැටියට පඨමාභි සම්බුද්ධෝ කියලා කියනවා. ප්‍රථමයෙන්ම අභිසම්බුද්ධට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමන්ගේ හද මඩලෙන් නික්ලේශී සන්තානිය තුල නැවත මේ ධර්මය මෙනෙහි කරන අවස්ථාව. එනිසා මේක සරල දෙයක් නෙවෙයි. මේක අහන්නත් පින්නතුනි අපේ සතර හුඟක් පින් කරපු අය. මේක සරල වැහෙන දෙයක් නෙවෙයි. ඇතැම් විට මේට අල්ලපුවත් කෙනෙක් ඉන්න පුළුවන්, මේ පින නෑ යාට. මේ දේ අහන්න පින්නතුනි මේ කන් දෙක යොමු වෙන්න හිතන්න එපා මේ උදේ සිල් රැද්ද පෙරවගෙන මෙතෙන්ට ආවා කියලා. මේක මහා කල්ප ගානක අදිස්ථානයක පාරමිතාවක දානාදී පින්දහම් වල ප්‍රතිඵලයක් දැන් මේ ඔබ මේ භුක්ති විඳින වෙලාව. එනිසා ඒ ගැන ඔබ සතුටු වෙන්න, අහිංසක ආඩම්බරයක් ඇති කරගන්න. ඒ වගේම මේ දහම තමන්ගේ සිත තුළ ස්ථාවර තැන්පත් කරගන්න දැඩි උත්සාහයක් ඇති කරගන්න. මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. එනිසා බුදුහාමුදුරුවෝ කල්පනා කළා මේ ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙලා මේ කර්ණාටික ඇති උනේ. ඊට පස්සේ බැලුවා පස්සේ ස්පර්ශය ඇතිවන්නේ කොහොමද? ස්පර්ශය ඇතිවන්නේ සලායතන නිසා, ආයතන හය නිසා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන හය යම් කිසි කෙනෙක් අල්ලගත්තනම් ඒ ආයතන හයත් එක්ක ඉන්නව නම් ඉතුරු ටික මෙයාට එනවා. වළක්වන්න බෑ. ඇස මගේ කියලා ගත්තනම්, මේ ඇස ස්ථිර දෙයක් කියලා ගත්තනම් එතන ඉඳන් අනිත් එක යනව නවත්තන්න බෑ. සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ වෙනවා. ඊළඟට පින්නතුනි බැලුවා සලායතන වලට මොනවද හේතුව කියලා. ඒ සලායතන ටික ඇති වෙන්නේ පින්නතුනි නාම රූප නිසා. හිත සහ කය කියන නැත්නම් මානසික සහ භෞතික ක්‍රියාවලි දෙකෙහි එකතු වෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ආයතන ටික අපට ලැබෙන්නේ. ඒක අපි ඉදිරියේදී විස්තර කරනවා. සලායතන ඇති වෙන්නේ නාම රූප නිසා. නාම කියන්නේ මානසික පැත්ත, රූප කියන්නේ භෞතික පැත්ත. මේ දෙකම එකට සම්බන්ධයක් තියෙනවා. ඒ නාම රූප ඇති උනේ කොහොමද? සංස්කාර නිසා. සංස්කාර කියන්නේ කර්ම සකස් වීම, චේතනා පැත්ත, චේතනාවල ශක්තිය නිසායි. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර විදියට ඇති කරගන්නා වූ චේතනාවල ප්‍රතිඵලයක් විදියට තමයි නාම රූප ඇති වෙලා ඉදිරිටකට ගියේ. ඊට පස්සේ බැලුව උන්වහන්සේ සංඛාරය තුනේ කොහොමද කියලා. උන්වහන්සේ දැක්ක සංඛාරයක් ඇති වුනේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අපි අර මුලින් සඳහන් කරපු විදියට ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට ඒ ඇතිවෙච්ච දේ පිළිබඳව යථා පරිදි නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාව තිබුණු පමණට තමයි අපට ඊට අදාළ වූ සංස්කාර ඇති වෙලා ඊට අදාළ වූ ඉතුරු කටයුතු ටික ඇතිවන්නේ. මේ ආත්මභාවය අපි ඉපදෙනකොට ඉපදුනේ අතීතයෙන් අපට ලැබිච්ච අවිද්‍යාව සහ සංස්කාර දෙකෙන් එකතුවෙන් විඥානයේ මව කුසට බැසගත්තා. ඒතර නාම රූප වලට කලින් තියෙන විඥානය, විඥානෙට කලින් සංස්කාර, සංස්කාරට කලින් අවිද්‍යාව. අවිද්‍යා සහ සංස්කාර දෙක තියෙනවා නම් අන්න ඒ දෙකට අනුව තමයි විඥානය සකස් වුනේ. ඒ විඥානය තමයි මව කුසට බැසගත්තේ. මව කුසට ආව කියන්නේ නැහැ අපි. එමක් යෑමක් කියන කතාවක් බුදුදහමේ මේ වචන හරිය පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. එනවයි යනවයි කියලා කියන්නේ මාතු කුච්චිස්මින් ඔක්කොමති කියලා කියනවා. මව කුසේ බැසගත්තා කියලා කියනවා. මවගේ කුසේ ඔබගේ ශරීරයට අදාළ විඥානය බැස ගන්නකොට තීරණ වෙලා තිබුණේ ඔබ ගෑනු ළමෙන්ද පිරිමි ළමෙන්ද කියලා. ඔබගේ කොණ්ඩේ වර්ණය කොහොමද, ඇසේ පාට මොනවද, කොච්චර කල් ජීවත් වෙනවද, නිරෝගීකම කොහොමද, මූණේ හැඩය කොහොමද, ඒ ඔක්කොම ටික පින්නතුනේ අර නොපෙනෙන විඥානය තුල සනිටුහන්නලා තිබුණා. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනේ, මේක සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ස්වභාවයක්, මානසික ස්වභාවයක්. ඒ මානසික ස්වභාවය තුල තීරණය වෙලා තියෙනවා අපි යන ගමන් මඟ. දැන් අද අපි යම් කිසි තැනකට මේ සමාජය ඇවිල්ලා තියෙනවා නම් ඒ ආපු ගමන් මඟෙන් 60%ක් විතර තීරණය කළ තිබුණේ. ඊතුරු ටික තමයි පරිසරයෙන්, සමාජයෙන්, අධ්‍යාපනයෙන්, ආශ්‍රයෙන් ඒ ටිකෙන් ලබා ගත්තේ. ඒ මව කුසට බැසගත්තු විඥානයේ සනිටුහන්නල තිබුණා නම් ඔබට S2 ලැබෙන්න, ඔබට S2 අහිමි වෙන කෙනෙක් කියලා. අම්මා කොච්චර ධනවත් කෙනෙක් වුණත්, අම්මා ඇතැමිට වෛද්‍යවරියක් වුණත්, අම්මා කොයිතරම් පෝෂ්‍යදායි විටමින් සහිත ආහාර පාවිච්චි කළත් ඔබට S2 ලැබෙන්නේ නැහැ. ඔබට යම්කිසි පිනක් තිබුණොත් ඒක ටික කලකින් දුර වෙන, අනාගතේ වෙනස් කරන්න පිනක් තිබුණොත් ඇතැමිට පාස්වර්ඩ් එකක් හම්බ වෙනවා. නැති වෙන්නේත් නැහැ. ඇතැමිට ඔබ උපතින් මුහුණ විකෘති වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ටික කලකට පස්සේ ඔබට ඒක කර්මයේ ගෙවෙන පිනක් තිබුණොත් මොකද වෙන්නේ? ඔබ ඉපදෙන්නේ බොහොම ධනවත් මව කෙනෙක්ගේ කුසේ. හොඳ රටක ඉපදෙන්නේ. එතකොට අනිත් එක අර පරිසරෙන් හදලා දෙනවා, මුහුණ විකෘති වෙච්ච එක හදලා දීලා හොඳ මුණක් හදලා දෙන එකවත්. ඔබට එහෙම කාලෙකදී ඒක ගෙවෙන්න පින නැත්නම් ඔබ ඉපදෙන්නේ දුප්පත් රටක, දුප්පත් මවගේ කුසේ තමයි ඉපදෙන්නේ. ඔහු ඊට පස්සේ අර ජීවිත කාලයම අර මුහුණ විකෘති වීමෙන් විඳින දුක් ටික විඳිනවා. බුදුදහමෙන් නියතියක් කියන්නේ නැහැ මේක අහවල් විදියටම වෙන්න ඕන කියලා කියන්නේ නැහැ. කර්මය ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් මට්ටම් තියෙනවා කර්මය තුල. එනිසා පින්නතුනි, අතීත අවිද්‍යා සහ සංස්කාර දෙකේ හේතුවෙන් විඥානය මව කුසට බැසගත්තා. මව කුසට විඥානය බැසගත්තට පස්සේ ඒ විඥානය තුල පින්නතුනි භෞතික දෙයක් මත මේක පිහිටුණා. ඊට පස්සේ ටිකෙන් ටික නාම රූප දෙක ඇති වුණා. නාම රූප කියලා කියන්නේ අර මානසික ස්වභාවයට අනුව ටිකෙන් ටික භෞතික ස්වභාවය කලලයේ ටිකෙන් ටික වර්ධනය වුණා. වර්ධනය වෙනකොට ටිකෙන් ටික සලායතන ආයතන හැ ටිකෙන් ටික වැඩි වුණා. ඊට පස්සේ ටිකෙන් ටික ආයතන වලින් අරමුණු ගන්න මට්ටමට ටිකෙන් ටික වර්ධනය වුණා. මුලදී විඥාණයෙන් විතරයි හිටියේ. ඊට පස්සේ ටිකෙන් ටික අනිත් ටික වර්ධනය වුණා, සලායතන ඇති වුණා. ඒ සලායතන ටික මව කුසෙන් එළියට ආවට පස්සේ තවදුරටත් බාහිරින් අරමුණු ගන්න බවට පත් වුණා. ඇතැම් විට මව කුසේ හිටිය කාලයේ හිතන්න එපා ඒ කාලේ ආයතන ටික වහගෙන හිටියේ කියලා. ඒ කාලේ සමහර අම්මා එහෙම කියපු දේවල් මතකේ තියෙනවා. සමහර කතාත් ඒකට තියෙනවා. අම්මා තාත්තා දෙන්නේ දරුවෙක් මව කුසේ ඉන්න කාලේ ලොකු කතාවක් ඒ පියා කියාගෙන අවිලා තියෙනවා. කියාගෙන එනකොට මගදී කොහම හරි දරුවා ලැබිලා තියෙනවා. යතරිනේ ඊට පස්සේ මේ දරුව බිහි වුණාට පස්සේ කියලා තියෙනවා අර කතාවේ ඉතුරු ටිකක් කියන්න කියලා. අතීත කතාව ඔයගේ සිද්ධියක් සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනොතුනේ මව කුසේ ඉන්න කාලේ දරුවට සමහර මවගේ සිතුවිලි හිටන් දැන්නවා. ඇතැම් විට ඒ කාලේ දරුවත් එක්ක අම්මා අමනාපයෙන් එහෙම හිටියොත්, දරුව ලැබිච්ච එක Tamanට කරදරයක් කියලා වගේ හිතුවොත්, දරුව ඇතැම් විට පිනොතුනේ ඉපදුනාට පස්සේ තමන් හුඟා කරදර කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ දරුවට දොස් කියන්න එපා. ඇතැම් විට තමන් මේ ආත්මවල දරුවට කිසිවර දැක් කළා නෑ සමහරට බලනකොට. මෙච්චර අපි දරුවට හොඳ සලකනවා බලන්න අකේ කරුවෝ කියලා සමහර හිතනවා. ඇතැම් විට කර්මයත් එක්ක සම්බන්ධ වෙලා එහෙම ගැටලුවක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. කෙසේ වෙතත් පින්නතුනි, මෙන්න මේ මව කුසට බැසගත්තට පස්සේ ඊට පස්සේ සලායතන ටික ඇති වෙනවා. ඒ සලායතන ටික වර්ධනය වීම පරිපූර්ණ වෙනවා මව කුසෙන් එළියට ආවට පස්සේ. ඊට පස්සේ සලායතන ආශ්‍රයෙන් ආයතන හය ආශ්‍රයෙන් තමන්ට ස්පර්ශය ලැබිලා ඉතුරු ටික මේ ලෝකේ ලැබෙනවා. මෙන්න මේ සත්‍යයේ එක භවයක උපත සහ ඒ වගේම සසර අනාදිමත් කාලයක ඉඳන් මේ එන සම්බන්ධතාවය අවිද්‍යාවේ පටන් ජාති ජරා මරණ දක්වා ආරෝහණ අවරෝහණ ක්‍රමයට බුදුරජාණන් වහන්සේ යලි යලිත් නුවණින් මෙනෙහි කළා. යලි යලිත් බැලුවා. මේකට පින්නුතුරි කියනවා ආර්ය පරේසණයක් කියලා. මේක සරල දෙයක් නෙවෙයි. මේ සඳහා බුදුහාඳුන ලොකෝ කැපවීමක් කළා. අතීත සංසාරයේ විතරක් නෙවෙයි මේ ආත්ම භාවයේත් උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. ඉතාම දුෂ්කර විදියට ප්‍රතිපත්ති සම්පූර්ණ කළා. උන්වහන්සේ කියනවා මට බඩහත ගන්නකොට මගේ අහුනේ මගේ කොඳු වැට පෙළ කියලා. කොඳු වැට පෙළ කියලා අල්ලනකොට මේ පැත්තේ අහුනේ බඩ කියලා. මේ දෙක එකට ඇලිලා කියලා. ඒ තරම්ම දුෂ්කර ක්‍රියා උන්වහන්සේ සිදු කළා. ඒ වගේම දවසකට ගන්න ආහාරය ටිකෙන් ටික අඩු කළා. දවසකට එක බත් ඇටයක එක හාල් ඇටයක ආහාරය ගන්න මට්ටමට අඩු වුණා. ආනන්ද හාමුදුරට මේ විස්තරය පස්සේ කාලේ බුදුහාරු සඳහන් කරනවා. සඳහන් කරන ගමන් කියනවා ආනන්ද හිතන්න එපා ඒ කාලේ බත් ඇට ලොකුයි කියලා. ඔව් ඒ කාලේ බත් ඇටත් දැන් කාලේ වගේමයි කියලා බුදුහාඳුර සිහිපත් කළ දෙනවා ආනන්ද හාමුදුරන්ට. පින්නතුනේ තරම් බොහොම දුෂ්කර ක්‍රියා කළා සත්තු වගේ හිටියා. හැබැයි කිසිම දෙයක් හිතන්න එපා නිවන ලැබීම සඳහා උපකාරුණා කියලා. බුදුහාඳුර මේ අත්දැක බැලීම් කළේ. පස්සේ තේරුණේ කිසිම දෙයක් මේ සඳහා උපකාරී වෙන්නේ නැහැ කියලා ඒව සම්පූර්ණයෙන්ම අයින් කළා. පින්නතුනි ලෝකේ විමුක්තියටපත් වෙන අය විමුක්තියටපත් වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ස්වකීය තමන්ගේ ඥාණයෙන්ම මාර්ගය හොයාගෙන ගිහිල්ලා වැරදි වැරදි ගිහිල්ලා හැපි හැපි ගිහිල්ලා අන්තිමටම මාර්ගය අහුවෙලා තමන් යන පිළිවෙලක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් ලෝකයේ පහළ වෙන අය මෙන්න මේ මාර්ගය තමයි යන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් තමන් මාර්ගය හොයාගෙන තමයි යන්නේ. නමුත් පින්නතුනි අපි ශ්‍රාවකයන් හැටියට අපි කොහොමද? අපි පින්නතුනි අපට කියන්නේ ශ්‍රුතමය ශ්‍රාවක කියලා. අපි කලින් අහලා මැප් එක ඔක්කොම මතේ තියාගෙන අපි GPS එකේ ගහගෙන තමයි අපි යන්නේ. අපිට පින්නතුනේ කලින්ම මාර්ගය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාගෙන තමයි අපි ගමන ආරම්භ කරන්නේ. එතකන් අපි කාලය කැප කරන්නේ මේ මාර්ගය හරියට දැනගන්න යම් කිසි මට්ටමකට. සම්පූර්ණ අවබෝධය වන්නේ ගියාට පස්සේ. නමුත් පැහැදිලි ගමන් මගක් ගමන මඟ පිළිබඳව පැහැදිලි දැක්මක් අපට ගමන ආරම්භයේදීම තියෙන්නට ඕන. එහෙම නැතුව අපි උත්සාහ කළාට ඒ උත්සාහය අපට සාර්ථක වෙන්නේ නැහැ. නිවැරදි දැක්මක් රහිතව නිවැරදි අවබෝධයක් සහිතව කරන වෑයම පින්නතුනි සාර්ථක වෙන්නේ නැහැ. අපිට යම් කිසි පින්දහමක් කළ කුසලයක් ඇති කරගන්න පුළුවන්. කිසියම් සමද භාවනාවක් කළ හිතේ කාර්මුණක බොහෝ වේලාවක් හඳව ගන්න පුළුවන්. නමුත් බුදුදහමේ මගට යන මාවතක් නෙවෙයි කියන්නේ. බුදුදහමේ අවසානය කරා යන පැහැදිලි ගමන් මගක් දේශනා කරනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගමන් මග අසා දැනගත්තු ශ්‍රාවකයන් බුදුහාඳුරන්ගෙන් බණ අහලා ආරණ්‍ය යනවා. ආයෙන්නේ රහත් වෙලෙන්නේ. ආයෙ මගදී දැන් බුදුහාඳුරනේ මට දැන් සමතෙන් හිතේක් දැන් ඊළඟට මොකද්ද කරන්න කියලා මගදී අහන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ගමන් මග අහගෙන තමයි යන්නේ. ප්‍රතිඵලය අරගෙන තමයි බොහෝ දෙනෙක් ආවේ. එනිසා පින්නතුනි අපි ශ්‍රාවකයන් හැටියට අපි මේ ගමන් මගේ යන්නේ කලෙම මාර්ගය දැනගෙන. නිසා ඒ මාර්ගය දැනගන්න පින්නතුනි අපි හැකිතා කාලය කැප කරන්න ඕන. ඒ මාර්ගයේ වඩද්දි පින්නතුනි ඒ වැඩීම කියලා කියන්නේ අපි ජීවත් වීම වගේ දෙයක්. ඒ මාර්ගයේ වැඩීම කියන්නේ හරියට හුස්ම ගැනීම වගේ දෙයක්. දැන් අපි හුස්ම ගන්න කියලා අපිට කාලය නාස්ති වෙනවා මේ අනිත් වැඩ අතපසුවීම කියලා දෙයක් වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේ. ජීවත් වීමම තමයි හුස්ම ගැනීම කියලා කියන්නේ. ඒ වගේම තමයි පින්නතුනි දහම හැසිරීම දහම වැඩීම කියලා කියන්නේ ජීවත් වීමත් එක්ක එකට යන දෙයක්. අපිට මේ අවබෝධය නැති වෙනකොට අපි හිතන්නේ ධර්මයේ තියෙන පන්සලේ නැත්නම් පොත්පත්වල ඒක තියෙන පොයදාට අනිත් දවස්වල අපිට ඉතින් නිකන් ඉන්න පුළුවන් කියලා අපි එහෙම හිතන් ඉන්නේ. නමුත් පින්නතුනි දහමයි ජීවිතයයි එකක් බවට පත් කරගන්නට ඕන. එහෙම වෙන්න තමයි ලොකු සැහැල්ලුවක් ජීවිතේ ලැබෙනවා. මොකද ධර්මයේ ආනිසංස තමන්ට මෙලෝදීම ලැබෙනවා. ලැබෙන්න තවදුරටත් වේගින් මේ ගමන් මග යන්න ඕන කියලා උනන්දුවක් ඇති වෙනවා. එනිසා අපි මේ සඳහන් කළේ ලෝකෙහි පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගමන යද්දී උන්වහන්සේ දුෂ්කර ගමන් මග කැවිල්ල තමයි මේ යථාර්ථය අවබෝධ කරගෙන මෙන්න මේ අවිද්‍යාවෙන් නික්මුණේ. පින්නතුනි අවිද්‍යාව තිබ්බ ප්‍රමාණයට තමයි ඒ මට්ටමට අනුරූප භවයකට අපි යන්නේ. දැන් අපි මනුස්ස ලෝකයට ආවේ ඊට සම්බන්ධ ඊට අනුරූප වූ අවිද්‍යා මට්ටමක හිටිය නිසා. හැබැයි එකෙන් කියන්නේ අපි ළඟ කුසලෙ තිබෙන්නේ නැහැ කියලා. අවිද්‍යාව කියන එකේ දැඩිම අවිද්‍යා මට්ටමේ නෙවෙයි අපි හිටියේ. ඒක අනිත් මට්ටමකට දුරුකල තමයි හිටියේ. ඊට අදාළ ආයතන ටික ඇස්කන්නා සිද්ධි ආයතන ටික ලැබුණේ අන්න ඒ අවිද්‍යාවේහි ස්වභාවය අනුව. ඒ නිසා තමයි අපට මේ ලස්සන ලෝකයක් ලස්සන හඬවල් ටිකක් හදමි ඇහෙන්නේ. පින්නතුනේ ඇතැම්මිට ජීවත් වෙන කාලේ එක විදියට තියෙන වෙලාවලුත් තියෙන මේවා. සමහර විට එක ජීවිත කාලයකදීම මේ අවිද්‍යාව වැඩි වෙලා පින්නතුනේ ආයතන වෙනස් වෙනවා. ආයතන කියන්නේ ඇස, කන, නාසය මේ තැන් වෙනස් වුණොත් පින්නතුනේ බාහිර වෙනස් කළ හරියන්නේ නැහැ. මේ බාහිර පේන්නේ දැන් උදේ ස්වාමීන් වහන්සේ විස්තර කළානේ නේද අර කණ්ණාඩියක ඉඳන් ඇස් එළිය බලනවා වගේ. කණ්ණාඩිය මෙහෙ දාගත්ත නම් ඒ ලෙන්ස් එකේ වියදමට අනුව ලෙන්ස් එකේ වටිනාකම අනුව තමයි මේව පේන්නේ. ඒ නිසා ආදාපට ලැබෙච්ච ලෙන්ස් තමයි මේ හය ඇස කන නාසය දිව ශරීරය මනස කියලා. ඒ ටිකේ ප්‍රමාණයට තමයි ආදාපට මේ ටික ලැබිලා තියෙන්නේ. හැබැයි පින්නතුනි මේක ටිකෙන් ටික දිනු නොතින් අපි මේ දකින දැක්ම එන්නෙන්නම වැඩි වෙනවා. අදාපිට කෙනෙක් බැනලා ඒ බනින කෙනෙක් නිසා හිතට පීඩාවක් අද ඇති වෙනවා. හැබැයි මේ අවිද්‍යාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් ඒ බැනුම් ටික මහද්දී අර දුක් ටික එදාට අපට එන්නේ නැහැ. අද කෙනෙක් ස්පර්ශ කරනකොට අපට ආසාහිතල නැවතියා හොයාගෙන යන්න පුළුවන්. එදාට අපි ස්පර්ශය ලැබිලා එතන මේක නිරුද්ධ වෙනවා දැකලා එදා එයා ඒක හොයාගෙන ගිහලා ඒ දුක් ටික විඳින්නේ නැහැ. ඒකෙන් කියන්නේ ලෝකෙන් පලා යනවා කියලා. ඒකෙන් කියන්නේ ගෙදර දාලා ගිහලා ආරණ්‍ය එකට වෙල කුටියකින් නම් දොර වහගෙන ඉන්නවා කියලා. එයා සැබෑ ලෝකේ ජීවත් වෙනවා එයා. එයා දරුවන්ගේ යුතුකම් ටික කරන ගමන් මව්දෙමාපියන්ගේ යුතුකම් ටික කරන ගමන් විතරක් නෙවෙයි. ගෙදර ඉන්න සතා සිව්පාවි ඉන්නව නම් ඒ සතාටත් කැමරට එක දෙන ගමන්ම මේ දහම තුල එයා හැසිරෙනවා. ඒක තමයි එයාගේ ජීවිත තුල ඇතිවන වෙනස. එනිසා බුදුදහම කියලා කියන්නේ ප්‍රායෝගික ලෝකයෙන් සමාජගත ජීවිතයෙන් පරායන දහමක් නෙවෙයි. මේ සමාජගත ජීවිතයම රැකගෙන සමාජගත ජීවිතයම සුරක්ෂිත කරමින්ම ඉදිරියට යන්න පුළුවන් දහමක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. එනිසා පින්තුනේ හැකි තාක් දුරට අපේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ ජීවිත කාලය තුළදීම අපි අතීතයේ කුසලකේ ආනිසංසයක් විදියට යම්කිසි විදියක ප්‍රඥාවක් ලබාගෙන තියෙනවා. අන්න ඒ ප්‍රඥාව තවදුරටත් දියුණු කරගනිමින් අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙන විදියට හැකි තාක් දැක්ම වැඩි කරගන්න. දැක්ම මෙහෙ වැඩි වෙන්න මෙහෙ ලෙන්ස් එක දිනු වෙනවා. එතකොට හොඳ රූප පේන්නේ. හොඳ රූප කියලා කියන්නේ අලුතෙන් රූප එනව නෙවෙයි. මෙහෙම්ම තමන් දුක අඩු වෙන විදියට හිතන විදියට මේ ආයතන ටික එන්නම ශක්තිමත් කරගන්නවා. ඒ ශක්තිමත් වෙලා ගිහිල්ලා පින්නතුනි අන්තිමට තමන් කිසිඳු භෞතික දෙයක නොපිහිටන මට්ටමට තමන්ගේ මානසිකත්වයේ දිනු වෙනවා. මෙන්න මේ ගමන් මඟ තමයි බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයේදී අවබෝධ කරගත්තේ. ඒ ගමන් මඟ අවබෝධ කරගෙන පින්නතුනි උන්වහන්සේ ලෝකයට මුලින්ම දේශනා කළේ අද වැනි දවසක. උන්වහන්සේ මේ ධර්මයෙන් නැවත නැවතත් මුලින් මෙනෙහි කළා ඒ ජයශ්‍රී මහ බෝධිය ආශ්‍රිතව උන්වහන්සේ සති කීපයක් ගත කළා. මේ පින්නතුන් අහලා තියෙන මේ මූලික කතා ටික විශේෂයෙන් පටිච්චසමුප්පාදේ උන්වහන්සේ මේ දින කීපෙදී මෙනෙහි කළා මේ අවිද්‍යාවේ පටන් ඉපදීම දක්වා මේ එන ගමන් මඟ උන්වහන්සේ මෙනෙහි කළා. ඊළඟට මුචලින්ද කියන විලාසල උන්වහන්සේ ඉන්නකොට එක දිගට දින හතක් වැස්සා. මේ වාසින අවස්ථාවේදී මුචලින්ද කියන නාගරාජයා නාගයන් කියලා සමහර ඉරිදිමත් නාගයන් ඉන්නවා. සමහර අයගේ ඇසට පේනවා, සමහර අයගේ ඇසට එවැනි නාගයන් පේන්නේ නැහැ. මේ නාගයන්ට පුළුවන් පින්නතුනේ තමන්ගේ ශරීර වේශය වෙනස් කරන්න. සමහර කෙනෙක් මිනිස්යාගේ වේශයෙන් එනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වගේ නාගයෙක් ඇවිල්ලා මේ පැවිදි වෙලා හිටියා. හැබැයි එහෙම හිටියත් පින්නතුනේ ඔහුට ජීවිත අවස්ථා දෙකකදී ඒ තමන්ගේ ප්‍රകൃති වේශයෙන් පෙනී සිටින්න වෙනවා. මොකද අවස්ථා දෙක එක අවස්ථාවක් තමයි නිදා ගන්න වෙලාව. දැන් නාගයෙක් මනුෂ්‍ය වේශයක් මවාගෙන හිටියත් නිදා ගන්නකොට නාගයෙකු වේශයෙන් තමයි නිදිය ගන්නේ. අනිත් කාරණේ තමයි ලිංගික කාර්යය කරනවා නම් ඒ සඳහා එවැනි වෙලාවෙදී ස්වාභාවික විදියට මෙන්නට ඕන. ඒතර මේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ දැන් මේ නාගේ ඔහු රාත්‍රි නිදා ගන්නකොට දවස් හද උදෑසන හාමුදුර කෙනෙක් මේ හාමුදුර හම්බෙන කුටියට ගියා. යනකොට කාමනේදී දැන් කවුද නිදාගෙන ඉන්නේ? දැන් නාගේ විශාල නාගයෙක් මේ ජනේල වැදුණුත් එළියට එනවා ඔහුගේ හැම. මේක දැකලා බය වෙලා ඊට පස්සේ බුදුහාමර මෙයාව ගෙන්නේ ওই ඉස්සරහට. යා මිනිස් වෙස්ෙක් විදියට ආවා. ඊට පස්සේ බුදුහාමරක ඔබට මේ ශාසනයෙන් ප්‍රතිඵල ගන්න අමාරුයි. ඔබව හැමයින් වෙලා යන්න කියලා. ඊපස් ඉතාම සංවේගයෙන් අඬමින් තමයි ඔහු ගිහිලා තියෙන්නේ. අන්න ඒ වගේ නාගයෙක් තමයි මේ මුචලින්ද නාගරාජය කියලා කියන්නේ. ඔහුත් වෙනතුනේ ඒ නාගරාජයගේ වෙස්යෙන්ම ඇවිල්ලා වැස්සෙන් පීඩාවට පත් වුණු බුදුරජාණන් වහන්සේට ඒ දින හත මුළුල්ලෙහිදීම ආවරණයක් පස්සේ නිඳලා උන්වහන්සේට සේවන සැලසුවා මුචලින්ද නාගරාජයා. ඔහු ඊට පස්සේ දින හතකට පස්සේ මනුෂ්‍ය වෙස්යෙන් බුදුහාමරන් ඉදිරියට ඇවිල්ලා වැඳලා එතනින් නික්මිලා ගියා කියලා සඳහන් කරනවා. පින්නතුනේ මෙන්න මේ විදියට ටිකෙන් ටික බුදුහාමරෝ දින හත ගත කළ තවස්සති කීපයක් ගත කළ ඉන්නකොට බුදුහාමරෝ කල්පනා කළා මේ ධහම මං ඉතාම දුෂ්කර අවබෝධ කරගත්තේ. කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතුම් රාග දෝසප් ආදි වශයෙන් සඳහන් කරනවා. මම මේක ඉතාම දුෂ්කර අවබෝධ කරගත්තේ. අවබෝධ කරගත්තු මේ ධහම රාගෙන් රත් වෙලා ඉන්න මෝහෙන් වෙලිය සිටින මේ ලෝකේට මේක කියන එක ලිහිසි දෙයක් නෙවෙයි. පටිසෝතගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනුම් රාගරත්තා නදිසන්ති තමොක්ඛන්දේන ආවටාති. රාගෙන් රත් වෙලී ඉන්න, ද්වේෂෙන් වෙලී සිටින මේ ලෝකයට මේක තේරුම් ගන්න එක ලේසි දෙයක් නෙවෙයි කියලා කල්පනා කරා. මොකද මේකේ ලෝකයේ සම්පූර්ණ පටිසෝතගාමී ධහමක්. මේක උඩුගම් බලයන ධහමක්. මොකද ලෝකයේ සියලු මාර්ගික දාර්ශනිකයන්, විද්‍යාඥයන්, මුනිවරුන්, තාපසයන්, සත්පුරුෂයන් ලෝකයේ පහළන යම්තාක් ආගම දහම අදහන ලෝක දියුණු අපේක්ෂා කරන ඕනෑම කෙනෙක් ලෝකයේ පහළ වුණොත් ඒ පහළ වෙන හැම කෙනෙක්ම ලෝකෙට දේශනා කරන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයේ තිබුණා, අපි මිය ගියාට පස්සෙත් ලෝකෙ ඉතුරු වෙනවා කියලා. අපි ඉපදෙන්න කලින් මේ ලෝකයේ තිබුණා, අපි ඉපදෙන්න කලින් අම්මා තාත්තා හිටියා, අපි ඉපදුනාට පස්සේ එයා ඉන්නත් පුළුවන්, ඇතැමිට එයා මැරිලා යන්නත් පුළුවන්. ওই වගේ ආකල්පයක් තමයි අපි සාමාන්‍ය හිතන්නේ. නමුත් පින්තුනේ ඒ දහමත් ඒ සම්මුති සත්‍යයත් බුදුදහමේ දේශනා කරලා තියෙනව නැත්තේ නෑ. නමුත් ඒ සම්මුති සත්‍යයක්ම වල යන පරමාර්ථ සත්‍යයක් බුදුදහමෙන් දේශනා කරලා තියෙනවා. අන්න ඒක තමයි පටිසෝධගාමී කියලා කියන්නේ. ඒක තමයි උඩුගම් බලයනවා කියලා කියන්නේ. පින්තුනේ ඒ සඳහන් කර ලෝකයේ කොයි වගේ ලෝකයක්ද? ඒ ලෝකයේ පින්තුනේ අතීතයේ තිබුණු ලෝකයක් නෙවෙයි. ඒ ලෝකයේ හැම මොහොතෙම දැන් මේ සද්දේ වගේ හැම මොහොතෙම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන්, ඒ කියන්නේ අසකන නාසාදී ඉන්ද්‍රිය හරහා ඒ මොහොතේ හටගන්න අත්දැකීමක් තමයි ලෝකය කියලා කියන්නේ. අපි එන්න කලින් ලෝකයේ තිබුණා නෙවෙයි, අපි ඉපදීමම තමයි ලෝකය කියලා කියන්නේ. අපි මිය යාමම තමයි ලෝකේ නිරුද්ධ වීම කියලා කියන්නේ. ඒ නිසා යමක් ගැන හිතනවා නම් ඒ හිතන මොහොතේ තමයි තමන්ගේ ලෝකය. ඔබ ඔබගේ වාහනය ගැන හිතනකොට ඒ වෙලේ ඔබේ ලෝකයේ වාහනේ. ඒ වෙලට ඔබගේ ශරීරයවත් නැහැ ඇත්තෙම. ශරීරය නැහැ කියන්නේ මේ ශරීරය තියෙනවා. නමුත් ඒ වෙලේ ඔබ ශරීරය ගැන අවබෝධයක් නැහැ ඔබට. දැන් බලන්න ඔබ ඇඳේ නිදිනකොට කවුරු හරි ඥාතිවරයෙක් ගැන හිතනකොට අර ඇඳේ තියෙන පහස දැනෙනවද ඇත්තෙම? ඒ වෙලට ඔබට ඒක දැනෙන්නේ නැහැ. ඔබ ඔබගේ උපාධිය ගැන කිහිපො විශ්වවිද්‍යාල ගැන හිතනකොට ඒ මොහොතේ දරුව ගැන හිතෙන්නේ නැහැ. ඒ මොහොතේ උපාධියත් එක්ක ඉන්නේ. දරුව ගැන හිතනකොට අම්මා ගැන හිතෙන්නේ නැහැ. දරුව ගැන හිතනකොට දරුවත් එක්ක ඒ ලෝකේ ඉන්නේ. පින්නතුනේ අපි යම් තාක් ජීවිතය අධ්‍යක්ෂණය ටිකක් ලබනවා නම් යම් තාක් දේවල් ටිකක් උපයාගෙන තියෙනවා නම් කීර්ති ප්‍රශංසා ටිකක්, ගරුනම්බු ටිකක්, අධ්‍යාපනයක්, දේපලක්, දායාදයක් තමන් ලැබුණා නම් පින්තුනේ ඕනම දෙයක් කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් කියන එකයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක එකතුවක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඒකත් පින්තුනේ වර්තමාන මොහොතේ මේ තත්පරය විතරයි. හැබැයි ඒ මොහොතට හැම මොහොතෙම අතීතයේ වගේ බලපෑම් ඇති වෙලා යම්කිසි විදියකින් බලපෑමක් කළා තියෙනවා. හැබැයි ඒ අතීතෙක එහෙමම මෙතෙන්ට ආව නෙවෙයි. අතීතෙකේ බලපෑමක් තියෙනවා. හැබැයි අතීතෙක එහෙම මෙතෙන්ට ආව නෙවෙයි. දැන් ඔබ මව් කුසේ ඉපදෙච්ච පිළිසඳගත්ත වෙලාවේ ඒ තිමිච්ච ශරීරෙද ඔබට තියෙන දැන්? ඒ ශරීරෙ නෙවෙයි. ඔබ ඉපදෙච්ච වෙලාවේ තිමිච්ච ශරීරෙද දැන් තියෙන්නේ? දැන් කොච්චර වෙනස්ද? ඒ නිසා හැම මොහොතෙම ඊළඟ අරමුණට මානසික සහ භෞතික වශයෙන් බලපෑමක් කළා ඒ දේ එතනම නවතිනවා. ඊළඟ මොහොතට ඊළඟ හේතුඵල ධමයෙන් ප්‍රතිඵලය හදලා දෙනවා. හැබැයි එක මොහොතක ඉඳන් ස්ථිර වශයෙන් අනිත් මොහොතට යන භෞතික හෝ මානසික ස්වභාවයක් නැහැ. හැබැයි එක මොහොතෙන් ඊළඟ මොහොතට බලපෑමක් කරනවා. හැබැයි හැම මොහොතක්ම අලුත් මොහොතක්. බුදුදහමේ මේකට කියන්නේ අහුත්වා සම්බුතං හුත්වාන භවිස්සති කියලා. පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වර්තමානයෙන් මෙතෙන්ට එන්නේ නැහැ, මෙතනින් අනාගතයට යන්නේ නැහැ. එහෙම වුණොත් කෙනෙක් හිතයි දැන් ඉතින් අපට මතකයිනේ, ගෙදර මතකයි, දරුවෝ මතකයි, වාහනේ මතකයි, මේ වෙනම් කොහොමද තියෙන්නේ කියලා. පෙනුතිනේ මනසේ හැකියාවක් තියෙනවා, සති කියන චෛතසිකයක් තියෙනවා. ඒ චෛතසිකයට පුළුවන් මේ ආත්මය විතරක් නෙවෙයි, කල්ප ගණන් අතීතයේම සිහිපත් කළ දෙන්න පුළුවන් ඒකට. ඒක සිහිපත් කළ දුන්නයි කියලා ඒක ස්ථිරම තිබුණා නෙවෙයි. මනසේ හැකියාවක් ඕනම දෙයක් අතීත අත්දැකීමක් නැවත උපල දෙන්න පුළුවන් අපට. ඒක අපේ මේ ඥානවලත් තියෙනවා. ඇතැම් විට පොඩි ළමයි ඉන්නෝ, එයාගේ අම්මගේ තාත්තගේ මූණවර මුකුත් නැහැ, ඇතැම් විට 100ගේ මූණවර තියෙන්නේ. එහෙම ඉන්නව නේන්නේ. එතකොට එතනින් මෙතන කෙලින්ම ආවනේ යම් කිසි විදියක බලපෑමක් මේ සර්කලෙගේ තියෙනවා. මෙතන මේ අලුත්ම නිර්මාණයට අතනින් කිසියම් බලපෑමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම මෙතෙන්ට ආව නෙවෙයි. මේක අලුත්ම නිර්මාණයක් විදියට මෙතන දැන් මේ හට ගන්නවා. හැබැයි අතීතයේ බලපෑමක් තියෙනවා. පින්නතුන කෙනෙක්ගේ ජීවිතයක් කියලා කියන්නේ අපට ඇතැම් විට අවුරුදු 60ක 70ක ජීවිත කෙනෙක් උපයාගත්තු දෙයක් විදියට පේන්නේ නේද? නමුත් පින්නතුන යාගේ කල්ප ගාන කියා මානසිකව රැස් කරපු ටිකක් තමයි මේ තියෙන්නේ, නිකන් දෙයක් නෙවෙයි. සාමාන්‍ය අපේ ශරීරයට අපේ කෙස් ගහ කරන් බලන්න, මේ පේන තමන්ගේ කෙස් ගහ නිය පොත්තට පින්නතුනි හිතන්නේ මේක නිකන් නිය පොත්තක් කියලා නේ. කර්ම වෙනස් වුණා නම් මේ නිය පොත්ත නෙවෙයි හම්බෙන්නේ. ආ ඇතැමිට කිඹුලෙක්ගේ නිය පොත්තක් වෙන තිබුණා, පූසෙක්ගේ නිය පොත්තක් වෙන තිබුණා, දෙවියෙක්ගේ නිය පොත්තක් වෙන තිබුණා. මේ මනුස්ස නිය පොත්ත මෙහෙම ලැබෙන්න, මේ මනුස්ස කෙස් ගහ මෙහෙම ලැබෙන්න, ඊට අදාළ කර්මයන් පින්නතුනේ සසර අනාදිමත් කාලයක ප්‍රතිඵලයක් දෙයක් තමයි මේ තමන්ගේ කෙස් ගහේ මේ නිය පොත් ඉඳන් හැම දෙයක්ම. ඒ නිසා මේ සම්බන්ධයක් තියෙනව නැත්තේ නෑ. හැබැයි ඒ අතර යන පින්නතුනේ අනිත්‍යතාවයක්, පටිච්චසමුප්පාදය මත ක්‍රියාත්මක වෙන දහමක් මේ ලෝකයේ තුල තියෙනවා. මේ අවබෝධය ලබා ගන්න පින්නතුනි අපේ ජීවිතවල ලොකු දැක්මක් ඇති වෙනවා. එන්නෙන්නම සම්මාදිට්ඨිය වැඩි වෙනවා. සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපේ ජීවිතේට ලැබෙන අන්ධකාරය ඉන්නකොට ලැබෙන ආලෝකයක් වගේ. මුලින්ම ඇතැම් විට ලැබෙන්නේ පොඩි ගිනි පෙල්ලක් වගේ එකක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඊළඟට දැල්වෙන්නේ පොඩි ගිනි කූරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැල් වෙන්න පොඩි ඊට පන්දමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැල් වෙන එක බල්බ් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැල් වෙන බල්බ් 10ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැල් වෙන මෙතන වගේ බල්බ් 40ක් 50ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පින්නතුන රහත් භාවය කියලා කියන්නේ සූර්යා තෑවුවා වගේ කිසිඳු තැනක අඳුරු හටලයක් නැතුව මුළු ජීවිතයම මුළු ලෝකයම විනිවිද දකින විදිහෙහි, කිසිඳු දුක් පීඩාවක් ඇති නොවන විදිහෙහි ප්‍රඥා ලෝකයේ උපරිමයට පත්වීම තමයි රහත් භාවය කියලා කියන්නේ. අන්න ඒ දක්වා යන මේ ගමන් මගේ පින්නතුනි. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට දේශනා කරපු ධර්මයේ පටිසෝතගාමී ධහමක් මේක. මේක ලෝකයේ මිනිස්සු දේශනා කරන ධහම නෙවෙයි, ඒ ධහමට වඩා වෙනස් දෙයක් මේක. ඒ නිසා පින්නතුනි බණ අහන්න ගියාට පස්සේ මට මේක තේරෙන්නේ නැහැ කියලා හිතේ අමනාපයක් ඇති කරගන්න එපා. තේරෙන්නේ නැත්නම් ඒක හොඳයි. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ පින්නතුනි ඒක තමයි වෙන්න ඕන ඇත්තෙම. මොකද තේරෙනව නම් මේ ලෝකේ තියෙන දෙයක් ඒක. එතකොට ඒ ලෝකෙට වඩා වෙනස් දෙයක් කියන නිසා තමයි අපිට සමහර තේරුම් ගන්න අමාරු. ඒ නිසා වාර ගණක් මේක අහන්න ඕන. අහලා තමයි මේකේ ස්ථාවර දැනුමක් බවට පත් වෙන්නේ. අපි වගේ සාමාන්‍යට නෙමෙයි පින්නතුනි, ඇතැම් විට බුදු වෙන්න නියත විවරණ පවා ලබාගෙන ආපු බෝධිසත්වරුන්ට ඇතැම් විට බුදුවරේ ඉන්නවයි කියලා කිව්වොත් සමාජයට යන්න හිතෙන්නේ නැහැ පැනක් කියලාට. දැන් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජෝතිපාල මානවකගේ සිද්ධිය බලන්න. අර ගටිකාරට සිද්ධ වුණා කෙස්වැටියෙන් අල්ලගෙන එන බුදුහාමර ළඟට. මේ කවුද පේනොතින බුදුහාඳුරෝ 23 නමක්ගේ 22 දෙනමකගේ ශාසනවල නියත විවරණ ගත්ත කෙනෙක් මේ. එහෙම කෙනාටත් මේක පේනොතුනේ කලක දිවැහිලි යනවා සමාහට. ඒක තමයි ඒ නිසා කල්යාණ මිත්‍රෝ තමයි නැවත අපට මේක මතක් කරලා දීලා මේ ධහම කරා යවන්නේ. ඒ නිසා මේ ධහමේ දුෂ්කර බවක් තියෙනවා. ඒක අපි පිළිගන්නට ඕන. හැබැයි පින්නතින් දුෂ්කර වුණාට අපට තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. අපි සතර හුඟක් පින් ධහම් කරලා අපි හුඟක් දක්ෂතා ඇති කරගෙන ඉන්නේ මේකට. ඒ නිසා ටිකෙන් ටික හරි මේ දක්ෂතා වැඩි කරගන්න අපි උත්සාහ ගන්නට ඕන අපේ ජීවිත තුළ. ඒ සඳහා අපට ශක්තියක් තියෙනවා මිනිස් මනස කියලා කියන්නේ පින්නතුනි. ඕනම වෙලාවක එක දැක්මකින් එක වාක්‍යයකින් මුළු ජීවිතයක් වෙනස් වෙන්න පුළුවන්. මේ පින්නතුන් දන්නා අඟුලිමාල ගැන මිනිසුන් දහස් ගණන් ඝාතනය කරපු අඟුලිමාලට බුදුහාඳුර වචන හතරයි කිව්වේ. මම නැවතුණා ඔබ නවතින්න කියලා. සම්පූර්ණ ජීවිතය වෙනස් වුණ පින්නතුන් රහත් වෙලා නැවතුනේ. අච්චර මිනිස් ඝාතනයක් ඒ තරම් මේ පින්නතුන් මේ මිනිස් මනස කියලා කියන්නේ. ඇතැම් විට කලින් කල යම් යම් විදිහ අවපාතයන්ට ලක් වෙන එක හරියි. නමුත් ඕනම මොහොතක එක වචනෙන් එක ප්‍රඥාවන්ත වචනෙන් වාක්‍යයෙන් අපේ ජීවිත වෙනස් වෙන පුළුවන්. එහෙම හැකියා ටිකක් අපි උපයාගෙන මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපි සතුට වෙන්න ඕනේ ගැන. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙනෙහි කළා මේ ධහම කියන එක අමාරුයි. ඈ මේක පරිසෝතගාමී ධහමක්. මේක නිපුණං මේක දක්ෂම අවබෝධ කරගන්න ඕන දෙයක්, ගම්බීරං යමුරු දෙයක්, දුද්දසං අනු ඉතාම සියුම් තේරුම් ගන්න අමාරු දෙයක් කියලා උන්වහන්සේ බලලා උන්වහන්සේ ටිකක් මන්දෝස්සයි බවක් ඇති වුණා. මේක ලෝකෙට දේශනා කළ ප්‍රතිඵලයක් තියෙනවාද කියලා බුදුහාමුදුරන්ගේ මේ සිතිවිල්ල දැනගත් සාම්ප්‍රති මහ බ්‍රහ්මයා බුදුහාන් ළඟ පෙනී සිටලු උන්වහන්සේට සඳහන් කළා, ස්වාමීනි එහෙම හිතන්න එපා. ලෝකෙ මිනිසුන්ට මේ ලැබිච්ච භාග්‍ය සම්පන්න අවස්ථාව නොලැබෙලයි ස්වාමීනි ලෝකෙෙහි ලෝකෙට මේ ධර්ම දේශනා කරන්න කියලා මේ මහ බ්‍රහ්මයා ආරාධනා කළා. මහා බ්‍රහ්මයා ආරාධනා කළ නිසා බුදුහාමර ලෝකෙට ධර්ම දේශනා කළා නෙවෙයි පින්නතුනි. වරදා තේරුම් ගන්න එපා. මහා බ්‍රහ්මයා ආරාධනා නොකරත් බුදුහාමර ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඒ සඳහා තමයි මෙච්චර පාරමිතා පුරාගෙන ආයේ බුදුහාමර. නැත්නම් රහතන තිබ්බනේ. නමුත් මේක පින්නතුනි සාමාන්‍ය ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාට කිසියම් විදිහේ සම්මතයක් මේක. සමහර අය මේකට කියනවා මේක බ්‍රාහ්මණ ආගමේ බලපෑම ඇවිල්ලා කියලා. එහෙම එකක් නෙවෙයි. මේ ලෝක සම්මතයේ යම් යම් මේ විශ්වයේ අනිත් සත්‍යයන් ඉන්නවා. මේ මනුස්ස ලෝකයේ සිදුවන දේවල් ගැන සැලකිලිමින් ඉන්නයි ඉන්නවා. ඒ හොඳ දෙයට අගය කරන, හොඳ දෙයට ඇරයුම් කරන පිරිසක් මේ විශ්වය තුල ඉන්නවා. ඒ විතරක් නෙවෙයි බාධා කරන පිරිසකුත් ඉන්නවා. ලෝකයේ යහපත අයහපත දෙකම ලෝකයේ හැමදාම තියෙනවා. ඉතින් මේ යහපත වෙනුවෙන් සාම්පති මහා බ්‍රහ්මයා බුදුහාමුදුරන්ට ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ උන්වහන්සේගේම නුවණින් සලකලා බැලුවා මේ ලෝකයේ ස්වභාවය මොකද්ද කියලා. උන්වහන්සේට පෙනී ගියා මේ ලෝකයේ හරියට නෙළුම් මල් තියෙන විලක් වගේ කියලා. සමහර මල් තියෙනවා වතුරෙන් උඩට එන කිට්ටුයි, හෙට දවසේ ඉර පායනවත් එක්කම පිපෙන ඉන්න මල් ඉන්නවා. සමහර මල් වතුරෙන් ටිකක් යට තියෙනවා. සමහර මල් යටම තියෙනවා, මඩ ළඟම තියෙනවා. එනිසා මෙන්න මේ වගේ විලක් විදියට බුදුහාමුදුරන ලෝකේ පෙනී ගියා. ධහම දේශනා කරෝතින් දේශනා කරනකොටම අවබෝධ කරගන්න පිරිසක් ලෝකේ ඉන්න බව තේරුම් ගත්තා. කල් ගිහිල්ලා තේරුම් ගන්න පුළුවන් ඈත් ඉන්න බව තේරුම් ගත්තා. පින්තුනේ සාදුකාරයක් පවත්වමු බලන්න අපි. නැවත වතාව සාදුකාරයක් පවත්වන්න. හොඳයි පින්තුනේ. ඊළඟට බුදුහාමුදුරෝ එක්තරා වැදගත් ගාථාවක් දේශනා කළා. අපාරුතා තේසං අමතස්ස ධහරා යේ සෝතවන්තෝ පමුංචන්තු සද්ධම් විහිංස සංඤේ පගුණං න බහසින් ධම්මං තනිතං මනුජේසු බ්‍රක්මේ. අපාරුතා තේසං අමතස්ස ධහරා උන්වහන්සේ ලස්සන වචන වලින් කියනවා අමාදොර හැරියා අමෘතේ නැමති ස්වර්ණ ద్వාරය දැන් ඕනරින සෝදානං ඒ සෝතවන්තෝ පමුංචන්තු සද්ධම් ශ්‍රද්ධාවන්තා ඉන්නවනම් ඔන්න කන් දෙක යොමු කරන්න. පින්නතුනි මේක මිනිස්යන්ට විතරක් කරපු ආරාධනාවක් නෙවෙයි. මිනිස්යන් දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු මේ විශ්ව යම්තාක් සත්‍යයන් සසර දහමක් වෙනෙන් කැපවෙච්ච සත්වයන් අතීතයේ පටන් පෙරම් පුරාගෙන ආවනම් ඒ සියලුම සත්‍යයන් වෙනුවෙන් බුදුහාඳුර මේ විවෘත ආරාධනාව කරපු අවස්ථාව. පින්නතුනි බුදුහාඳුර කෙනෙක්ගේ ශාසනයක නිවන් දකින්න මිනිස්යන් බොහොම සල්පයයි. ඒ මිනිස්යන්ට වඩා අපරිමිත පිරිසක් පින්නතුනි දෙවියන් බ්‍රහ්මයන් නිවන් දකිනවා. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක නිවන් දකින සත්‍යයන්ගේ සංඛ්‍යාව ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා 24 අසංඛේයයක් කියලා. අසංඛේය 24ක් කියලා. ඒ කියන්නේ 24 140ක් දැම්මම තියෙන සංඛ්‍යාව. දැන් ලෝකේ ඉන්න ජනගහනේ ලියන්න බිංදු කීයක් ඕනද? නමයිනේ ඕනේ නේ. කෝටි 7යි නේ, කෝටි 700යි නේ නේ. කෝටි 700 ලියන්න බිංදු කීයක් ඕනද? බිලියන 7 ලියන්න. බිලියන 7යි නේ නේ. බිලියන 7ට 7යි බිංදු කීයද? ඔව් 9 නේ නේ. ඔය දැන් ඉන්න ලෝක ජනගහනේ ලියන්න බිංදු 9 ඕනේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයක නිවන් දකින සත්‍යංගයේ සංඛ්‍යාව ලියන්න බිංදු 140ක් ඕන. එතකොට මිනිස්යන් ඉතාම සල්ප ප්‍රමාණයයි. නමුත් පින්නතුනි විශාල පිරිසක් දෙවියන් බ්‍රහ්මයන් නිවන් දකින මේ ශාසනයක. පින්නතුනි එහෙම නැහැ කියලා හිතන්න එපා මේ විශ්වයේ සත්‍යං ඉවරුණා කියලා. දහමේ තමත් තවත් උපමාවක් දක්වනවා. එච්චර සත්තු සංඛ්‍යාවක් නිවන් දැක්කත් මේ විශ්වයේ ඉන්න සත්‍යංගෙන් නිවන් දකපු ප්‍රමාණය කොච්චරද? මොහොතට පොඩි කෙන්දක් දාලා වතුර ටිකක් අරගෙන ඒක හත් පාරක් ගසලා ඉතුරු වුණාට පස්සේ වතුර ටිකක් තියෙනවනේ. අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි අර 24 අසංඛේයයක් කියලා කියන්නේ. අර මහා මොහොතේ ජලය වගේ තමයි ඉතුරු වෙන හොඟා. මේ සත්ව විශ්ය කියන එක පින්නත් අචින්තයේ දෙයක්. සත්ව විශ්ය, ලෝක විශ්ය, චිත්ත විශ්ය, බුද්ධ විශ්ය, කර්ම විශ්ය. මේ විෂය පද පහක්, සබ්ජෙක්ට්ස් පහක් තියෙනවා. මේව සාකච්ඡා කළා දැනුමක් ලැබලා සාමාන්‍ය බුද්ධියකින් නෙවෙයි රහතන් වහන්සේ කෙනෙකුගේ බුද්ධියෙන්වත් අවසන් කරන්න බැරි විෂය ධාරා හතක් ලෝකේ තියෙනවා. ඒ විෂය ධාරා හත විෂය පතේ වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. එනිසා පින්නතුනි අන්නේ ලෝකේ එකල මෙකල වැඩ සිටියේ ඒ සත්‍යයන්ට බුදුහාඳුර විවෘත ආරාධනාවක් කළා. සද්ධර්මයේ නැමැති අමාදොර හැරියා දෙසවන් නැත්තෝ ශ්‍රද්ධාව මුදා හරිත්වා කියලා. කියලා උන්වහන්සේ දැන් ධර්ම දේශනා කරන්න වඩින්නයි සූදානම් වන්නේ. උන්වහන්සේ බැලුවා මේ ධර්ම දේශනා කරවතින් ලෝකේ මුලින්ම කාටද අවබෝධ වන්නේ කියලා. කෙනෙක් ලෝකේ පින්නතුනි මේ ධර්මයක් දේශනා කරද්දී අවබෝධ වෙන්න නම් එය සසර ගෙන ආපු පුණ්‍ය මහිමයක් තියෙනට ඕන. ඒ වගේම කෙලෙස් අඩු පුද්දල වෙන්නට ඕන. කෙලෙස් වලින් බරිත වෙන්න කෙනෙකුට පින්නතුනි ධර්මයක් දේශනා කරාම එක විට හිතට එන්නේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම තියෙනවා. ඒවා තියෙනකොට පින්නතුනි හිතට ධර්මයේ වැටහෙන ගතිය අඩුයි. එනිසා උන්වහන්සේ මුලින්ම කල්පනා කළා ධහමක් දේශනා කළොතින් වඩාත්ම ඉක්මනින් අවබෝධ වෙන්නේ කාටද කියලා බැලුවා. උන්වහන්සේගේ මත කියනුව හිටපු යාළුවන්ගෙන් බැලුවා. උන්වහන්සේට පෙනේ ගිය මේ ධහම දේශනා කළොතින් ඉක්මනටම අවබෝධ කරගන්න පුළුවන් කෙනා තමයි ආලාර කාලාම කියලා. ආලාර කාලාම කියලා දැක්කා. බලනකොට පින්නතුනි ආලාර කාලාමේ ධාම මිය ගිහිල්ලා. මිය ගිහිල්ලා විතරක් නෙවෙයි ඕමිය ගිහිලි පුදුනේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙක. කල්පගාන කායස තියෙන හිත විතරක් තියෙන බ්‍රහ්ම ලෝකෙක තමයි ආලාර කාලාම ඉපදෙලා හිටියේ. ඊළඟට බැලුව ඊළඟට දේශනා කරොත් කාටද අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ පෙනේ ගිය උද්දකරම් පුත්ත ඔහු කොහෙද ඉන්නේ කියලා බැලුවා. ඔහු ඊට කලින් දවසේ මිය ගිහිල්ලා. ඔහු දෙන්නාටම මේ සම්බුද්ධ ශාසනය ගිහිලා ගියා. පරි වේලාවත් ඒ දෙන හිටියනම් පින්නතුනි ඒ දෙන තමයි පළමුවෙන්ම ඇතැම් විට ධර්ම අවබෝධ කරන් තිබ්බේ. ඊට පස්සේ බැලුවා බුදුහාමරගේ මතකයට මේ කවුද ඉන්නේ කියලා. ඊට පස්සේ තමයි පෙනේ ගියේ පස්සග මහණුන් කියලා. පින්නතුනි පස්සග මහණුන් එදා බුද්ධගයාව ඉඳන් ඉසිපතනේ දක්වා සතපුන 100 ගණක් තියෙනවා කියලා සඳහන් වෙනවා. අන්නේ ගමන් මගේ මේ හොයාගෙන බුදුහාමර යන තීරණය කළා. උන්වහන්සේට දුෂ්කර ක්‍රියා කරන කාලයේ යහළුවන් වශයෙන් ඉඳලා උන්වහන්සේට උපස්ථාන කරපු පස් දෙනෙක් මේ පස්සග මහණෝ කියලා කියන්නේ. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජි කියන මේ පස් දෙනා. පින්නතුනි මේ පස් දෙනා බොහොම කරණ යාළුවෝ. ඉතින් මේ දෙන්න හමුවේ මේ පස් දෙනා හමුවෙන්න යන ගමන් මාගේදී තවත් කිහිපෙනෙක් උන්වහන්සේට හමු වුණා. එයාටත් උපක වැනි අය. එයාටත් හමු වෙලා එයාටත් උත්තර දෙමින් එය ඔවුන් සමග සාකච්ඡා සංවාදයේදී මෙන් තමයි බුදුහාඳුර මේ ගමන ගියේ. උපකැව උපක කියන ආජීවකෙක් ඔහුව බුදුහාඳුරනේ ඔබ වහන්සේ කොයි වගේ කෙනෙක්ද? බොහොම ආශ්චර්යවත් රූපයක් තියෙන කෙනෙක් ඔබ වහන්සේ දෙවියෙක්ද මිනිස්සෙක්ද එහෙම කියලා ඇහුවා. ඊට පස්සේ උන්වහන්සේ තමන් වහන්සේම හඳුන්වා දුන්නා. උන්වහන්සේ සබ්බා විභූ සබ්බ විදූ හමස්මි කියලා. මම සියල්ල අවබෝධ කරගත්තෝ ඒ වගේම කෙලෙස් වලින් මිදුණෝ කිසිදු ක්ලේශයක නොඇලිය සිටින හරියට නෙළුම් විලෙහි මඩෙහි හටගෙන මඩදියෙන් ඉක්මිලා මඩදිය නොගෑවි සුවඳ හමන මලක් වගේ මේ ලෝකයේ නැමැති කෙලෙස් සහිත මඩවිලෙහි ඉපදිලා ඒ කෙලෙස් සහිත මඩවිලෙහිම ජීවත් වෙලා හැබැයි ඒ මඩවිලෙන් ඉක්ම වෙලා ලෝකයේ තියෙන මිනිස්සුන්ගේ ළඟ තියෙන කෙලෙස් නැතුව නික්ලේශී මනසකින් ඉන්න කෙනෙක් කියලා බුදුහාඳුරු සමන් වහන්සේ හඳුනා දුන්නා. ඒ වගේම කියනවා නමේ ආචාර්යෝ අත්තේ සදිසෝමේ නවිජ්ජති. සදිසාවම බැලුවත් දිසා හැයම බැලුවත් මට ගුරුවරයෙක් නැහැ කියලා. මේක පිනතුනි සුවිශේෂී ප්‍රකාශයක්. උන්වහන්සේට ගුරුවරයෙක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ දේශනා කළේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. උන්වහන්සේ මේ ආත්ම භාවයේ කාගෙන්වත් අහගත්තු දෙයක් නෙවෙයි. අතීතේ බුදුරුවන්ගෙන් අහලා තියෙනව නැත්තේ නෑ. හැබැයි මේ ආත්ම භාවයේදී කිසිදු කෙනෙකුගෙන් අසා නොදැනගත්තු දෙයක් තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ නිසා උන්වහන්සේට බුද්ධත්වයේ සඳහා ගුරුවරු නෑ. අපි කියනෝනේ අතීත ගුරුවරය අතීත තාමසේ මිගන්නවයි කියලා. ඒ සාමාන්‍ය ලෝක සම්මතය දේවල් උගන්වලා තියෙනවා. හැබැයි නිර්වාණ අවබෝධය සඳහා උන්වහන්සේට ගුරුවරයෙක් නෑ. අහං හි අරහා ලෝකේ අහං සත්තානුත්තරෝ ඒකෝම්මි සම්මා සම්බුද්ධෝ සීති භූතෝ මිනිබ්බුතෝ. බුදුහාමර කියනවා අහං හි අරහා ලෝකේ මම ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් රහත් කෙනෙක්. අහං සත්තානුත්තරෝ මම ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රවරයා. ඒකෝ හමස්මි සම්මා සම්බුද්ධෝ එකම වූ සම්මා සම්බුද්ධ. එක විට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එක නමයි පහළ වෙන්නේ. සීති භූතෝ මිනිබ්බුතෝ මම සිහිල භාවයට පත්වෙච්ච කෙනෙක්. මම නිවිච්ච කෙනෙක්. ධම්මචක්කම් පවත්තේතුං ගච්ඡාමි කාසිනම් පුරං අන්ධ භූතස්මින් ලෝකස්මින් ආහච්ඡං අමත දුඳුබින්. ධර්මචක්‍රය දේශනා කරන්න මම ඉසිපතන ආරාමයට යන ගමන් අන්ධ භූතස්මින් ලෝකස්මින් අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වෙලී සිටින ලෝකයාට අමෘතය නැමැති බෙරය ගහන්නයි මම යන්නේ කියලා. අමෘතය දේශනා කරන්න, අමෘතය නැමැති අමා බෙර වයන්න මම මේ බරණැසට යනවා කියලා බුදුහාමුදුරුවෝ කාර්දමේ දේශනා කළේ. උපක මර මගදී හමුවෙච්ච උපක බුදුහාමුදුරුවෝ කොයි වගේ කෙනෙක්ද කියලා ඇහුවනේ. ඔහුට දේශනා කළේ පින්නතුනි මෙහෙම. ටිකෙන් ටික බුදුහාමුදුරුවෝ බරණැසට වැඩම කළා ඉසිපතන ආරාමයට. පින්නතුනි පස්සග මහණුන් දුරදීම දැක්ක බුදුහාමුදුරුවෝ කියලා. ඒ කාලේ හැටියට ඉන්දියාවේ සමාජ සම්මතයක් තමයි විමුක්තිය ලබන්න නම් ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියන සම්මතය. අන්නේ සම්මතය තුල ඉඳගෙන තමයි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ සිද්ධාර්ථ තාපසතුමා. කොණ්ඩඤ්ඤතුල මේ පස් දෙන හිතන් හිටියේ නිවන් දකින්න නම් විමුක්තියක් ලබන්න නම් ශරීරයට දුක් දෙන්න ඕන කියන මතයේ හිටියේ. දැන් බුදුරජාණන් වහන්සේ අර දුෂ්කර ක්‍රියා අත්හැරලා ශරීරයේ සාමාන්‍ය විදිහට ප්‍රකෘතිමත් කරගෙන එනකොට මෙයන් හිතුවා බුදුහාඳුරෝ දැන් දහම් මගෙන් ඉවත් වෙලා විමුක්ති මාර්ගයෙන් ඉවත් වෙලා දැන් මේ කම් සැපයට නැවත ගිහිල්ලා කියලා කල්පනා කළේ. එනිසාම වුණ අර මුලින් තිමිච්ච ප්‍රසාදයෙන් නෙවෙයි බුදුහාමර දෙස බැලුවේ. එනිසාම කල්පනා කළා දැන් මොහු මේ නිවන් මගින් වෙන් වෙච්ච කෙනෙක්, ශාක්‍ය වංශයේ කෙනෙක් නිසා අපට අපි ඔහුට ආසනයක් දීම විතරක් කරමු කියලා කලින් කටිවවත් කරගත්තා. නමුත් පිනතුන් උන්වහන්සේ ළඟෙදීම බැරි වුණා. එක්කෙනෙක් ගිහිල්ලා උන්වහන්සේගේ පාසිරු පිළිගත්ත, එක්කෙනෙක් පාසෙදුවා ආසන පැනේ උන්වහන්සේට ගරු සැලකිලි දක්වලා උන්වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ පින්නතුනි බුදුහාමුදුරු සඳහන් කළා කොණ්ඩඤ්ඤ ඇතුළු මේ පස් දෙනාට මම සම්මා සම්බුද්දටපත් වුණා ඒ ධර්ම දේශනා කරන්නයි ඔබට ආවේ කියලා. මේ අවස්ථාවේදී කොණ්ඩඤ්ඤ ඇතුළු මේ පස් දෙන බුදුහාමුදුරන්ට ආවුසෝ කියන වචනේ, ආවුසෝ කියන්නේ මිත්‍රයා කියන එක, යහළුව කියන එක, ආවුසෝ වාදයෙන් තමයි කතා කළේ. බුදුහාමුදුරුවෝ කියනවා කොණ්ඩඤ්ඤ එහෙම කියන්නේ ආවුසෝ වාදයෙන් කියන්නේ දැන් මම සම්මා සම්බුද්දයි, දැන් ඒ වචනේ මට කියන්න සුදුසු නෑ කියලා. නමුත් මෙහෙම කියද්දිත් මොහොන් පිළිගන්න සූදානම් වුණේ නැහැ. තුන් පාරක්ම කිව්වා උන්වහන්සේ සම්මා සම්බුද්දත්වයටපත් වුණා කියලා. ඊට පස්සේ පින්නතුනේ බුදුහාඳුරන්න කියන සිද්ධ වුණා කොණ්ඩඤ්ඤ මම මීට කලිනුත් ඔබට කියලා තියද මම බුදු වුණා කියලා. බලන්න පින්නතුනේ මේ ආඥා කොණ්ඩඤ්ඤ, මේ කොණ්ඩඤ්ඤ කියන්නේ කවුද මේ? එදා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරවස්සින් ඉපදිලා ඉනකොට අර දින හතේදී නම් සබන බමුණන් 108 දෙනාගෙන ඒ කාලේ දඹදිව හිටිය ඉහෙළම උගත් බමුණන් 108 දෙනා රැස් කළා. ඒ 108 දෙනාගෙන් 107 දෙනෙක්ම ඇඟිලි දෙකක් උස්සලා මෙයා ගිහි ගෙදර හිටියොත් ශක්තිති රජ වෙනවා, පැවිදුනොත් බුදු වෙනවා කියලා ඇඟිලි දෙකක් උස්සලා 107 දෙනෙක් කියද්දී වයසෙන් අඩුව හිටිය හැබැයි ප්‍රඥාවෙන් ඉහෙළම කෙනා හැටියට එදා හිටිය මේ කොණ්ඩඤ්ඤ දැන් කියනවා අර 107 දෙනා ඇඟිලි දෙකක් උස්සල අනාවැකි දෙකක් කියද්දී ඔහු එදා තනි ඇඟිල්ල උස්සල කිව්වා අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා. එහෙම කියලා සපත කරපෝ මේ කොණ්ඩඤ්ඤ මද කියනවා කොහොමද? ඔහු කියනවා ඔහු පිළිගන්න සූදානම් නැහැ. පිනුතුනි මේක තමයි ඔහු එදා ප්‍රඥාවෙන්, ඔහු එදා නුවණින්, ලක්ෂණ ශාස්ත්‍රයෙන් මේ කුමාරයාගේ අංග ලක්ෂණ බලලා එදා ඒ ප්‍රකාශ කළේ. නමුත් ඒ දැනුමට යට වුණා දෘෂ්ටිය. දෘෂ්ටිය කියලා කියන්නේ ඒ කාලේ දැක්මක් තිබුණා, රෝන් වියු එකක් තිබුණා. මොකද්ද? නිවන් දකින නම් දුක් දෙන්න මොන ශරීරයකද කියලා. දුක් විඳලම තමයි අජවෘත, ගෝවෘත ආදී සත්ත්ව විදියට, සිව්පාව විදියට ඉඳලා බොහෝම දුක් ඉඳලා නිවන් දකින කියන මතය තමයි ඒ කාලේ තිබුණේ ශ්‍රමණ සම්ප්‍රදායේ. ඒ නිසා ඔහුගේ දැනුම අර දෘෂ්ටියට යට වුණා තමයි මේ මතෙන් කිව්වේ. නමුත් පින්නතුනි එහෙම කිව්වත් මොහොත් තේරුම් ගත්තා. බුදුහාඳුරහන කොට කොණ්ඩඤ්ඤ මම ඔබට මීට කලිනුත් මම බුදු වුණා කියලා එහෙම කියලා තියෙදි කියලා සඳහන් කරනකොටම මොහොත නුවණ පෑදුණා. පින්නතුනි මේ කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ අවුරුදු 6ක යාළුවෙක් විතරක් නෙවෙයි. මොහු බුද්ධ කල්පයක්, අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආපු කෙනෙක් මේ යාළුවත් එක්ක. ඒ විතරක් නෙවෙයි මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවකය වෙන්න සියලුම සම්පූර්ණ සුදුසුකම් සම්පූර්ණ කළ හිටියගෙන ඔහුට අවස්ථාව ලැබෙන තමයි අර දෙන්න කලින් සසරෙන් ඉවත් වුණේ ආලාරාම උදකරම් පුත දෙන්න. නියම කෙනාට මේ අවස්ථාව එන්න. ඊට පස්සේ පින්නතුනේ ඔහු දැනගත්තා මේ යාළුවා කිසි දවසක බොරු නොකියපු කෙනෙක්. මේ ආත්මය විතරක් නෙවෙයි. පාරමිතා සම්පූර්ණ කරපු සමස්ත ජීවිත කාලයත් පුරාම උන්වහන්සේගේ අතින් අනිත්තර ජඩු පාඩු සිදු වුණත් කිසි දවසක බොරු කියපු කෙනෙක් නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. මේ ගෞතම බෝසත්යන් කියලා කියන්නේ. එනිසා ඔහු ඊළඟට සෝදානම් වුණා මේ ධහම පිළිපද මේ ධහම බුදුහාඳුර බුදුනා කියන ඒ බුදුහාඳුරගේ ප්‍රකාශයට ඔහු ආවනත වුණා. ඔහු පිළිගත්තා. ඊට පස්සේ බණාන සෝදානම් වුණා. මෙන්න මෙතනින්නම් තමයි පිනතුනේ ධම්මචක්ක සූත්‍රය ආරම්භ වන්නේ. ද්වේමේ භික්ඛවේ යන්තා පබ්බජිතේන නසීවිතබ්බා කියලා අද ඔබ ශ්‍රවණය කරපු අපේ ස්වාමීන් වහන්සේලා දේශනා කරනකොට ඔබ අහපු ධම්මචක්ක සූත්‍රය ආරම්භ වෙන්නේ මෙතනින්නම්. ඊට අදාළ මූලික කරුණු ටික ඔක්කොම එන්නේ විනය පිටකයේ මහාවග්ග පාළිය කියන පොතේ තමයි. අර මූල කරුණු ටික ඔක්කොම විස්තර වෙන්නේ සූත්‍රින ඇතුළත් කරලා තියෙන අර මූලික හරය විතරක් වෙන් කළ සූත්‍රයක් විදිහට ත්‍රිපිටකයට දාලා තියෙනවා සූත්‍ර පිටකයට. මෙතෙන්දී පින්නතුනේ බුදුහාඳුරෝ මුලින්ම දේශනා කළා ලෝකෙහි අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි ද්වේමේ භික්ඛව්‍යාන්තා පබ්බජිතේන නසීවිතබ්බා කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ දුක්කෝ අනිරියෝ අනත සංහිතෝ. කාමසු කල්ලිකානු යෝගය කියන එකක් තියෙනවා. ඒ වගේ මත්ත කියලා මතානු යෝගෝ දුක්කෝ අනිරියෝ අනත සංහිතෝ. ශරීරයට දැඩි දුක්තියම නැමැති වූ අත්ත කියලා මතානු යෝගය කියන එකක් තියෙනවා. මෙන්න මේ අන්ත දෙකම දුරු කරන්න ඕනේ. ඒ කියන්නේ විමුක්තිය සඳහා දැඩි සැපදීමත් දැඩි දුක්දීමත් කියන මේ දෙකම අන්ත එක්ස්ට්‍රීම්ස් මේ දෙකෙම දුර වෙලා ආරක්ෂණික මාර්ගය කියන මැදමාවතේ සම්මාදිටිය පෙරටු කරගත්තු මෙන්න මේ දැක්ම තුල යන්න කියලා දේශනා කළා. මෙන්න මේ ධර්ම දේශනා කරද්දී පින්නතුනි උන්වහන්සේ මුලින් දුක්ඛ සත්‍ය මොකද්ද කියලා දේශනා කළා. චතුරාර්ය සත්‍ය තමයි මෙතින් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්න ප්‍රධානම අනුශාසනය වන දුක සහ දුකෙන් නිදු නිරුද්ධ වීම පිළිබඳව පණිවිඩය තමයි පස්වග මහණුට දේශනා කළේ. පින්නතුනි මුලින්ම පොණ්ඩඤ්ඤට මේක දේශනා කරනකොට දුක මොකද්ද කියලා දේශනා කළා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම්පේ චන්නලබති සම්වේ දුක්ඛං කියලා දේශනා කළා. මේ ලෝක සම්මත දුක්ඛික දේශනා කළා. මේක හොඳ හුඹ දෙනකොට පේනවා පින්නතුනි. මේක තේරුම් ගන්න අමාරුම නෑ. ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය මේව ලෝකයේ තියෙන සම්මත සරල දුක්ඛික දේශනා කරලා උන්වහන්සේ ළඟට මේ දුක් සියලටම හේතු වෙච්ච මූලික සම්බන්ධය වන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණේ දේශනා කළා. මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම, නිරුද්ධ වීම නොදැකින ගතියයි දුක කියලා කියන්නේ. දැන් ඔබට මානසික දුකක් එනවා කියලා කියමු. කෙනෙක් මිය ගිහපු කෙනෙක් ගැන හෝ වේවා, බැනපු කෙනෙක් ගැන හෝ වේවා, නැත්නම් යම් කිසි දැකපහවු දෙක දැඩි රාගයක් වෙන්න පුළුවන් අපට ඇති වෙනවා. ඒ දෙයක් ගැනම පින්නතුනේ හිතට මේ අවබෝධය එනකොට ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? මේ අවස්ථාවේදී අතීත සිද්ධි අරමුණු කරගෙන මේ වර්තමානයේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා. අපි දන්නේ නැහැ මේ සිද්ධි ඇති වුණාද කියලා. අපි අර සිද්ධියට ගිහිල්ලා අතීත සිද්ධිය තුල ජීවත් වෙනවා. මෙන්න මේ අවබෝධයත් එක්ක හරිය දැක්මකින් හිටියොත් මේ මොහොතේ ඉඳගෙන Tamanට හිතන්න පුළුවන්, Tamanට අවබෝධයක් ලැබෙනවා. දැන් මේ නාම රූප දෙක මේ මොහොතේ හටගත්තු දෙයක් නේද කියලා දකිනකොටම පින්නතුනේ අර බැනපු දේ නිසා හෝ රාගය නිසා හෝ එන දුක් හෝ ටික Tamanට එන්නේ, මේ පීඩාව දෙක Tamanට එන්නේ නැහැ. මෙන්න මේක නොදැනීම තමයි බුදුහමෝ දේශනා කළා. යම් කිසි කෙනෙක් ලෝකයේ ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඒ ප්‍රඥාවන්ත කෙනා විසින් අවබෝධ කරගති වූ වටිනාම අග්‍රතම දැනුම් සම්භාරය තමයි මෙන්න මේ පහ හැකිතාක් දුරට තේරුම් ගන්න කියලා. අපි ලෝකයේ පින්නතුන යම් කිසි ශාකයක් ගැන අධ්‍යයනය කරවෙන්න පුළුවන්. ලෝකයේ ග්‍රහ ලෝකයක් ගැන, ප්ලැනට් එකක් ගැන, ගැලක්සියක් ගැන, යුනිවර්ස් එක ගැන අපි අධ්‍යයනය කරවෙන්න පුළුවන්. මහා සාගරයේ ගැඹුරින සත්‍යයන් ගැන, ශාක ගැන අපි අධ්‍යයනය කරවෙන්න පුළුවන්. නැත්තම් සූත්‍ර ජීවීන් ගැන, මේ මහ පොළොවේ තියෙන පස් ගැන අපි අධ්‍යයනය කරවෙන්න පුළුවන්. ඒ වගේම ලෝකෙට යහපතක් වෙනවා. යම් කිසි විදියක රෝගයකට තියෙන බෙහෙතක් අපි අනාවරණය කරගත්ත වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, ඒ දැනුම් සියල්ලටම වඩා බුදුහාමුදුරුවෝ දේශනා කළේ යම් කිසි කෙනෙකුගේ සියලුම මානසික දුක් පීඩා වලින් නිදහස් වීමේ මාවතක් තියෙනවා නම් අන්න ඒ මාවත තුල තියෙන මහා දැනුම් සම්භාරය තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගන්නයි කියලා. මේ කල්පයක් පුරා, කල්පයක් කියන අති දීර්ඝ කාලයක්, බුද්ධෝත්පාද කාලයක මේ සුවිශාල කාල පරාසයක් තුළ අවුරුදු දැන් අසංකේයයක කාලයක් මේ යන්නේ. පින්නද අසංකේයයන් උඩින් ඉඳන් පල්ලෙහාට ගිහිල්ලා දෙපැත්තට ආව කාලයක තමයි බුදුහාමුදුරගෙන කියව දෙන්නේ. අර 100ට එක ගානේ අඩු වැඩි වෙලා ගිය උඩට පහළට ගිහිල්ලා එකවරක් ගිහිල්ලා උඩහට පහළට ගිහිල්ලා එන කාලෙක තමයි අතරේදී බුදුහාමුදුරගෙන පහළ වෙලා අවුරුදු 5000ක් 10000ක් කාලයක් මේ දේශනා කරන්නේ. අන්න ඒ කාලෙක පින්නතුනි තියෙන සාරාංශයේ කල්පලක්ෂයේක පරීක්ෂණයක ප්‍රතිඵලයේහි අග්‍ර දැනුම් සම්භාරය තමයි මෙන්න මේ පහ පිළිබඳව අවබෝධයේ දැනුම දිනු කර ගැනීම සඳහා කරන කැපවීම තමයි සැබෑ දැනුම කියලා කියන්නේ. සැබෑ උගතා කියලා කියන්නේ මේ පහ දැනගත්තු ප්‍රමාණයට. ඒ පහ දැනගත්තු ප්‍රමාණයට ඔහු දුක තීරුම් ගත්ත කෙනෙක් වෙනවා. ඒ පහ දැනගත්තු ප්‍රමාණයට ඔහු දුකෙන් නිදහස් වීමට හේතුව දැනගත්ත කෙනෙක් වෙනවා. ඒක දැනගත්තු ප්‍රමාණයට යා දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් වෙනවා. ඒක දැනගත්තු ප්‍රමාණයට ඔහු දුකෙන් නිදහස් වෙන මාර්ගයේ ගමන් කරපු කෙනෙක් වෙනවා. ඒ නිසා දුක සත්‍ය තේරුම්ගෙන එතනින් නවතින්නේ නැහැ. දුක තේරුම් ගත්තනම් ඒ තේරුම්ගත්තු ප්‍රමාණයට දුකට හේතුව තේරුම් ගත්තා. දුකට හේතුව තේරුම්ගත්තු ප්‍රමාණයට දුකෙන් නිදහස් වුණා. දුකෙන් නිදහස් වෙච්ච ප්‍රමාණයට ගමන් මාගේ යම් කිසි දුරක් ගිහිලා තියෙනවා. එනිසා මෙන්න මේ ගමන් මගෙහි පින්නතුනි ප්‍රධානම තේරුම් ගත යුතු කාරණේ හැටියට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ තමයි පින්නතුනි අපි යම් රූපයක් දකිනවා කියන්නේ ශබ්දයක් අහනවා කියලා කියන්නේ ගඳ සුවඳක් විඳිනවා කියලා කියන්නේ ඕනෑම අත්දැකීමක් ඒක වර්තමාන එකක් වෙන්න පුළුවන් අතීත එකක් වෙන්න පුළුවන් අනාගත එකක් වෙන්න පුළුවන් ආධ්‍යාත්ම දෙයක් වෙන්න පුළුවන් බාහිර දෙයක් වෙන්න පුළුවන් ළඟ දෙයක් වෙන්න පුළුවන් දුර දෙයක් වෙන්න පුළුවන් හීන දෙයක් වෙන්න පුළුවන් ප්‍රණීත දෙයක් වෙන්න පුළුවන් සුකුම දෙයක් වෙන්න පුළුවන් ඕලාරික දෙයක් වෙන්න පුළුවන් මේ 11 ආකාරයක් තියෙනවා මේ පහට අදාළ මේ 11 ආකාරයේ ඕනම අත්දැකීමක් පින්නතුනි අපි ජීවිතේ ලබලා තියෙනවා නම් ඒ කියන්නේ මේ පහට ගත්ත විතරක් නෙවෙයි එතන මේක නිරුද්ධත් වෙනවා ඒක නොදැනීම තමයි දුකට හේතුව මෙන්න මේ ගැන හැකි තාක් දුරට දැනුම වැඩි කර ගැනීම තමයි පින්නතුනි අපි මේ ජීවිතෙන් ගන්න ප්‍රයෝජනය මෙන්න මේ දුක බුදුහාඳුරෝ මේ කොණ්ඩඤ්ඤ තාපසතුමාට දේශනා කළා ඒ විතරක් නෙවෙයි දුකට හේතුව වෙච්ච තෘෂ්ණා මොකද්ද කියලා දේශනා කළා යයන් තණ්හා පෝනෝ බවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රා විනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා සත්‍යයන් නැවත නැවත සංසාරට බැන තබන මේ තෘෂ්ණාව තමයි දුකට තින ආසන්නතම හේතුව කියලා දේශනා කළා ඒ වගේම දුක්ඛ නිරෝධය දේශනා කළා යෝ තස්සායේ වාසය සිවිරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලිය ආදි වශයෙන් අන්න ඒ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීම තමයි විමුක්තිය කියලා කියන්නේ නිවීම කියලා කියන්නේ ඒ සඳහා මාර්ගය තමයි අය මේ වරිය වට්ටංගිකෝ මග්ගෝ කියලා සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු මේ අරහත්සංග මාර්ගය තමයි ඊට මාවත කියලා දේශනා කළා එහෙම දේශනා කළා තවත් සුවිශේෂී දහමක් මේ අතර ඊටාම සියුම් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළා යං කෙන්ති සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා. යම හේතුන්ගෙන් හටගත්තනම් ඒ හේතු ටික නිරුද්ධ වෙනවත් එක්කම එහි ඵලයක් නිරුද්ධ වෙනවා කියන එක. යං කෙන්ති සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා. මේ පස්වගමහනට දේශනා කරද්දී පින්නතුනේ ඒ පස් දෙනාගෙන් පළවෙනි කෙනා වෙන කොණ්ඩඤ්ඤ තාපසතුමා මේක තේරුම් ගත්තා. විරජන් වේත මලන් ධම්මචක්කුණ උදපාදි කියපු විදියට ඔහුගේ හිතේ කෙලෙස් මල දුරු වෙලා ත්‍රිවිධ සංයෝජන දුරු වෙලා ඔහු සෝවාන් කෙනෙක් බවට පත් වුණා. බුදුහාමර සතුරුණා අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා කොණ්ඩඤ්ඤ දැනගත්තා කොණ්ඩඤ්ඤ දැනගත්තා හරි කියලා. බුදුහාමරට හරි සතුටක්. පින්නතුනි සාරා සංඝේ කල්පලක්ෂයක් පින්නතුනි මේ ආපු ගමන් මාගේ ප්‍රතිඵලය මේ. උන්වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේගේ අභියසදී රහත් වෙන තිබුණා. රහත් වෙන සියලුම සුසුකම් සම්පූර්ණ කළ තිබේ වනට. නමුත් එහෙම හැකියාවක් තිබෙච්ච උන්වහන්සේ තමයි නැවත සසරට බැසලා තවත් සාරසංගේ කාලපලක්ෂයක් ඉදිරියට ආවේ. ඇස්සිස් මස්ලේ දන් දීලා සුවිශාල කැපවීමක් කළ සම්පූර්ණම අප වෙනුවෙන් කරපු කැපවීමක් මේක. අපි වෙනුවෙන් අපි අම්මා තාත්තා කැප වුණා නම් පිනතුනි. ඒ අම්මා තාත්තා කැපුණේ අපි බුදුනාර පස්සේ අපි පිළිසඳ ගත්තට පස්සේම අවුස්සේ. නමුත් බුදුහාඳුරගේ මේ කැපවීම එහෙම කැපවීමක් නෙවෙයි. අපි ඉපදෙන්න කල්ප ගානකට කලින් ඉඳන් අනාගතයේ පහළ වෙන අප වෙනුවෙන් කරපු පරිත්‍යාගයක් මේක. ඒ නිසා අපි බුදුහාඳුරන්ට කෘතඥ වෙන්න ඕන. උන්වහන්සේට කරන කෘතඥතාවය තමයි උන්වහන්සේට මල් පහන් පූජා කිරීම විතරක් නෙවෙයි. උන්වහන්සේගේ පිළිමයක් ගෙදර මුල්ලක තියාගෙන ඉඳීම විතරක් නෙවෙයි. උන්වහන්සේට කරන ගෞරවය තමයි මේ සදහම් පණිවිඩය අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. පින්නතුනේ බුදුහාමුදුරුවෝ හරියම සතරටපත් වුණා. උන්වහන්සේගේ මහා ව්‍යායාමයක මහා පරිශ්‍රමයක අපරිමිත පරිත්‍යාගයක ප්‍රතිඵලය ලෝකෙට ලැබිච්ච අවස්ථාව. මේ සම්බුද්ධ ශාසනයේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්මාබෝධය කරපු පළවෙනි ශ්‍රාවකයා බවට පත් වුණා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. පස් දිනා මේක විතර සවන් වුණේ නැහැ. මුලින් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සවන් වුණේ ඊට පස්සේ වප්පබද්දේ කියන දෙනම ඊළඟට සවන් වුණා. ඊළඟට මහානාමස්සජි කියන අනිත් දෙනම ඊට පස්සේ සෝවන් වුණා. මේ පස් දෙන සෝවන් වුණා. ඊට පස්සේ පින්නතුනි ඒ පස් නමටම බුදුහාමුදුරෝ නැවත ස්කන්ධ පංචකය ගැන පංච උපාදාන ස්කන්ධය ගැන රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ නැවතත් විස්තර කළ දුන්නා. මහණෙනි මේ රූපේ නිට්ටිද අනිත්‍යද? දේශනා කරන මේක මේක ආත්මද කියලා මේ රූපේ ආත්මද? මේ රූපේ ආත්මදයක් නම් තමන්ට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. ආත්මය කියලා කියන්නේ තමන්ගේ වශයෙන්ගේ තමන්ට පරිහරණය කර තමන් කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන ආත්ම නම්. පින්නතුනේ අපේ රූපේ ආත්ම නම් එහෙනම් වයසට යන්න බෑ. මොකද අපි වයසට යනට කවුරුත් කැමති නෑ. අපි ලෙඩ වෙන්න බෑ. අපි ඇස් පෙනීම ටිකෙන් ටික අඩු වෙන්න බෑ. අපිට එහෙනම් පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් අනාත්ම දෙක ලක්ෂණයේ තමයි පින්නතුනේ අපේ පාලනේ නෑ මේක. යම් කිසි විදියක අපිට දැන් කැම් බීම ටිකක් දීලා කොණ්ඩේ පීරලා තියන්න පුළුවන් නාවල කියලා. ඒක ඊටාම සීමිත පරිපාලනයක් මේක. නමුත් මේ අනාත්ම දෙක ලක්ෂණයේ තමයි අපිට මේක පාලනය කරන්න බැරි කම. ඒ වගේ මේක අනිත්‍යයි. ඒක හැම මොහොතෙම හටගෙන නිරුද්ධන ස්වභාවයක්. පුද්ගලයේ දැක්ක ගමම පින්නතුනේ අපට යාගේ රූපේ විතරයි පේන්නේ. නමුත් පින්නතුන් රූපයක් නැතර නිකන් වාඩි කරලා තියන්න බෑනේ නේ. අපි මිය ගියොතින් බැරි වෙලා මේව කුටුවේ වාඩි වෙලා තියන වගේ පුළුවන්ද තියන්න? බෑනේ නේ. හිත අයින් වෙච්ච ගමම මෙහෙම තියන්න බෑ. ලස්සනට hina වෙයි හොමින් නැහැ නේ. වාඩි වෙලා තියන්න බෑනේ. අල වෙනවනේ එතනමනේ. එතකොට මේ පුද්ගලයේ කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? මේට මේ පුද්ගලයා මෙහෙම හිටවල තියෙන මනසක් කියලා එකක් තියෙනවා. එතකොට මේකට තමයි කියන්නේ නාම රූප දෙක කියලා. ඉතින් පුද්ගලයේ දැක්ක ගමම අපි නෝනින් දකින හුරු වෙනට ඕන මේ නාම රූප දෙක එකතුවක් තමයි මේ රූපය කියලා කියන්නේ පුද්ගලයා කියලා කියන්නේ. ඒ දකින රූපය විතරක් නෙවෙයි තමන් ගැනත් බලන තමනුත් කියලා කියන්නේ මේ භෞතික පේන රූපය විතරක් නෙවෙයි. මේ භෞතික පේන රූපය විතරක් නම් අපි නම් මරුණට පස්සේ ගෙදර තියාගන්න ඕනේ කැම දෙකක් දීලා. ඈ ගෙදර තියාගන්න කැමති නෑ. දාම එක්ක යනවනේ කොහට හරි දානවා කියලා. මේ ඔය අඬ අඬ හරි කියලා දානවනේ. එපා කිය කිය. නමුත් පින්නතුනි මේ ශරීරය කියලා අපි කියලා මෙහෙම තියෙන්නේ මනසක් තියෙන නිසා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ අපි හිතනවා මේ ශරීරය කියලා. අපේ ජීවිතය කියන්නේ පින්නතුනි එක මොහතක සිතුවිලි මාත්‍රයක්. ඇසෙන් දකින රූපයක් පිළිබඳව කණෙන් අහපු ශබ්දයක් ගැන මේ ඉන්ද්‍රිය හයෙන් ගත්තු අරමුණක් ගැන එක මොහොතක සිතුවිල්ලක් තමයි වර්තමාන සිතුවිල්ලක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. නමුත් අපි ඒක දන්නේ නැති නිසා අපි අතීතයේ අරමුණක් අරගෙන ඒක ජීවත් වෙනවා නැත්නම් අනාගතයේක ජීවත් වෙනවා මේ දෙකට දෝලණය වෙමින් අපි ඉන්නේ. ගංගාවක් ගන්න බලන්න පින්නතුනි. ගංගාවක් අපි කියන හැතැම්ම 10ක් 50ක් 100ක් 1000ක් දිගයි කියලා. ගංගාව එච්චර දිගද පින්නතුනි? ගංගාව කියන්නේ එක වතුර බිඳුවක් පින්නතුනි. වතුර බිඳුල එකතුවක් තමයි මේ හැතැඹුරු ගණන් කියලා කියන්නේ වෙන දෙයක් නැහැ. ඒතර අපි ජීවිතය අවුරුදු 50ක් 60ක් 100ක් ජීවත් වුණා කියලා කියන්නේ අපිට හිතෙනවා මෙච්චර කාල ජීවත් වුණා, උපාධි මෙච්චර තියෙනවා, ගෙදර ධනෙ මෙච්චර තියෙනවා, බැංකුපතේ දැන් මෙච්චර තියෙනවා කියලා කිව්වට ඒ ඔක්කොම තියෙන තැන්වල තියෙනවා. පින්නතුනි ජීවිතය කියන්නේ යම් කිසි ඉන්ද්‍රිය හය හරහා අපේ සිතුවිලි මාත්‍රයක් ඒ මොහොතක සිතුවිල්ලක් විතරයි. ඒ නිසා අපට මෙන්න මේ වර්තමාන සිතුවිල්ල මේ මොහොත සාර්ථක ගණ කරගන්න පුළුවන් වුණොතින් සතිය සහ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය දෙක මේ ගුණාංග දෙක දිනු කරගෙන වර්තමාන මොහොත සාර්ථක කරගත්තොත් පින්නතුනි අපි එදාට මහලු වෙන්නේ නැහැ. මේ ශරීරය මහලු වෙනවා. ඒ මහලු වෙන ශරීරය එදාට තමන්ගේ කරගෙන නැහැ. එදාට යා මනසින් ජීවත් වෙන්නේ. මේ ශරීරය මැරෙනවා තමුන්. නමුත් තමන්ගේ අවබෝධය මැරෙන්නේ නැහැ. ඒ මරණ දුක තමන්ට එදාට නැහැ. තමන්ගේ ඥාතීන් ගෙදර ඉන්න පුළුවන්. ඒ ඥාතීන් නිසා එන ලෙඩවීම දුක, මහලුවීම දුක, මරණ දුක එදාට අපි ඉක්මවලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ දහම උදෙසා මෙන්න මේ ස්කන්ධ පංචකය තවදුරටත් විස්තර කළා. අර පස් දෙනාට මේක විට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ දේශනාව එක විට අහලා මේකට සමහර සූත්‍ර වෙන් කළා. අනත් ලක්ෂණ සූත්‍ර ආදී වශයෙන් නම් දක්වලා තියෙනවා. ඒ දේශනාවේදී අර පස් දෙනාම සෝවන්ල හිටිය පස් දෙනාම සෝවන් බවට පත් වුණා. සෝවන් වෙච්ච පස් දෙනා රහත් භාවයට පත් වුණා. මේ ලෝකෙෙහි දැන් රහතන් වහන්සේලා කී නමද? රහතන් වහන්සේලා 6 නමයි. බොහොම හොඳයි. බුදුහාර දේශනා කළා අහං හි අරහා ලෝකේ මමත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. පින්නතුනි බුදුහාමුදුරුවෝ වුණත් රහතන් වහන්සේ කෙනෙක් වුණත් ඒ විමුක්තිය ලබන්නේ ආසවක්ඛේ කියන ඥාණයෙන්. ආසවක්ඛේ ඥාණයෙන් බුදුහාමුදුරුවෝ සමානයි පසේ බුදුරජාණන් වහන්සේ සමානයි, සැරියොත් හාමුදුරුවෝ සමානයි, කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සමානයි, රාහුල හාමුදුරුවෝ සමානයි, ලෝසක හාමුදුරුවෝ සමානයි. ආශ්‍රවක්‍ය ඥාණයෙන් සමානයි, වෙනස් වෙන්නේ අර අභිඥාවලින්. ඡණ්ඩ අභිඥාන ඥාන ආදී දෙසටක් තෙසත්‍ය ඥාන ආදී ඥානවලින් තමයි වෙනස් වෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරන්ට අපි ගරු කරන්නේ උන්වහන්සේ ආශ්‍රවක්‍ය ඥානෙ ලබා ගත්තේ උන්වහන්සේගේම ඥානයෙන්, අනිත් ශ්‍රාවකයන් ලබා ගත්තේ ශ්‍රුතමය ප්‍රඥාවෙන් අසා දැන ගැනීමෙන් භාවිත කිරීමෙන්. එතනයි වෙනස තියෙන්නේ. නමුත් ආශ්‍රවක්‍ය ඥානයෙන් සමාන විදිහට සැලකන්නේ මෙන්න මේ පළවෙනි රහතන් වහන්සේලා පස් නම බිහුණාට පස්සේ ඊළඟට යසකුල පුත්‍රයා බුදුහාමුදුර හමු වෙන්න ආව. ඔහුත් ඉතාම ධනවත් කෙනෙක්, ඔහුටත් ඒ වගේම මාලිගා කිමිච්ච කෙනෙක්, බොහොම සුකෝභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. බුදුහාඳුරෝ හමු වෙන ඇවිල්ලා ඔහුත් මහණ වෙලා රහත් වුණා. ඊළාට ඔහුගේ යහළුවන් පුණ්ණජි ගවම්පති ආදී, විමල සුභාහ පුණ්ණජි ගවම්පති ආදී යහළුවන් ටිකක් ආවා. ඒ හතර දිනාගේ යහළුවන් ඔක්කොම තවත් 57 ඔක්කොම අය 54 දිනේ හිටියා. ඒ ඇත්ත එක්ක ඔක්කොම ඒ ඇත්ත ඊට පස්සේ මහණ වෙලා රහත් වුණා. මේ මුලින්ම රහත් වෙන්න ආපු අය පිනදෙන සතර හුඟා දුරට පාරමිතා පුරාගෙන ආපු අය, මේ අය ඔක්කොම දැන් බුදුහාඳුරෝ හැරුණකොට දැන් 69ක් බිහි වුණා. මෙන්න මේ ලෝකයේ පහළ වෙච්ච පළවෙනි රහතන් වහන්සේ 69ට බුදුහාමුදුරු ඉතාම කාරුණික අවවාදයක් දුන්නා. උන්වහන්සේ දේශනා කරනවා ඇතනි, ඔබත් මමත් සසර අති දීර්ඝ කාලයක් දුක් පීඩා මිදීමේ මේ සසර අපු ගමනෙහි අප දැන් විමුක්තියටපත් වුණා. සසර දුකෙන් නිමාටපත් වුණා, නිදහස් වුණා. අන්නේ නිදහසේ පණිවිඩය දේශනා කරමින් උන්වහන්සේ දේශනා කරනවා, චරති භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කියලා. දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසනේ කල්යාණං. ලෝකයට යහපත පිණිස ගම් දරව් සරා හැරිතරන්න මා ඒකේන භික්ඛවේ දයාගමිත්ත. එක මගකින් දෙනමක් යන්න එපා. තනි තනිවම ගමන් කරමින් ලෝකයට මුල මැදාග යහපත් වූ මේ දහම දේශනා කරන්න කියලා පළවෙනි රහතන් වහන්සේ සැටනම පිටත් කර හැරියා. පින්නතුනි ඇසල පොහෝ දිනේම මේ කරුණ අපි උනාය කියලා සඳහන් කළාට මේ ටිකට දවස් කිහිපයක් සිද්ධ වුණා. ඇසල පොහේට දින ආසන්නයේ තමයි මේ සිද්ධීන් ටික සිදුනේ. ඒ නිසා අපි ඇසල පොහේ සමරනවා මේ සිද්ධීන් ටික ඔක්කොම එක. පින්නතුනි මේ බුදුහාඳුරෝ කෙනෙක් තමන් මේ බුද්ධත්වයට පත් වෙලා ලෝකයේ පිරිසක් හදලා උන්වහන්සේ සංඝ සමාජයක් නිර්මාණය කළා. මේ සංඝ සමාජය කියලා කියන්නේ පින්නතුනි ලෝකෙ නිවන් දකින්න ඕනම කෙනෙකුට පුළුවන් පැවිදුණත් ගිහි වුණත් ධර්ම අවබෝධය ලබා ගත්තොත්. නමුත් සංඝ පිරිසක් කියලා උන්වහන්සේ විශේෂ පිරිසක් නිර්මාණය කළා. එහෙම පිරිසක් නිර්මාණය නොකරනම් මෙතෙක් කලක් ශාසනය තියෙන්නේ නැහැ. අන්නේ නිර්මාණය කරපු සංඝ පිරිස බුදුහාඳුරෝ කිසියම් විනය නීති මාලාවක් අනුව සකස් කළා. ඒ විතරක් නෙවෙයි, මේ පිරිසට භෞතික ශරීර වශයෙන් ශාරීරික වශයෙන් පවා ලක්ෂණ තියෙන්න ඕන කියලා කිව්වා. හොඳට අංගපසංග තියෙන්න ඕන, හොඳට ඇඟපත තියෙන්න ඕන, බිහිර වෙන්න බෑ, අන්ධ වෙන්න බෑ, අංග විකල වෙන්න බෑ, ඇඟිල්ලක්වත් අඩු වෙන්න බෑ. හොඳට පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕන මේ සංඝ සමාජයට එන්න. ඒකෙන් කියන්නේ අනිත්‍යන උත්ලක හැරිය කියලා. ඕන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. නමුත් මේ සංඝ සමාජයක් හැටියට මේක ගෙන යන නම් ස්ථාවර පදනමකින් පරමාදර්ශී ආදර්ශවත් පිරිසක් විදියට මේක ගෙන යන නම් මේ ලක්ෂණ තියෙනට ඕන. ඒ සඳහා පින්නතුනි ඒකා සම්භාවිත විතරක් නෙමෙයි, ඇතැම් විට ඒ එන පිරිස ඇතැම් විට සසර පින් කළා ඒ තත්ත්වයටපත් වෙන්න ලොකු ප්‍රාර්ථනාවකින් එන පිරිසක්. ඇතැම් විට අඩුපාඩුකම් තියෙන සසර දෝෂ නිසා පුද්ගලයන්ගේ අඩුපාඩුකම් තියෙනවා. නමුත් මේ තත්ත්වයේ දරාගෙන ඉන්න එක පින්නතුනි ලේසි නෑ. ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ඒ සිවුනක් දරාගෙන ඉන්න මහා පුණ්‍ය මහිමයක් තියෙනට ඕන. ඒක අතීතයේ පිනක ලොකු ආනිසංසයක්. ඒ වගේ මේ ශාසනික වරප්‍රසාද ලැබෙන නම් ඊට අදාළ විනය ශික්ෂාපද මාර්ගයක අපි ඉන්නට ඕන. ඒ තුලින් ලෝකෙට ලොකු යහපතක් වෙනවා. අන්න ඒ පිරිස සමාජයට ඉදිරිපත් කළා බුදුහාඳුරු ලෝකෙට මොකක්ද දේශනා කළේ. ලෝකෙට දේශනා කළේ අනුශාසනා සියල්ලක්ම එක ගාථාවක් තුල කැටිගලා තියෙනවා. ඒ මොකද්ද? සබ්බ පාපසකරණ අකුසල කරන්න එපා. අපට දැනුම ලැබුණා නම් පින්නොතුනේ ධර්මඥානය හරහා සම්මාදිටිය ලැබුණා නම්, සම්මාදිටිය කියලා කියන්නේ ධර්ම ශ්‍රවණයෙන් සහ යෝනිසෝ මනසකාරයෙන් නුවණින් මෙනෙහි කිරීම කියන මෙන්න මේ කාරණා දෙක ලැබෙච්ච ප්‍රමාණයට ලෝකයේ පිළිබඳව දැක්මක් ඇති වෙනවා. ඒ දැක්ම ඇති වෙච්ච ප්‍රමාණයට මුලින්ම ඇතිවන දේ තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය. කර්මය ගැන දැනුම ඇති වෙනවා. කර්මය ගැන දැනුම කියලා කියන්නේ මොකද්ද? හිත අපිරිසුදු වෙලා යම් කිසි අයහපත් කර්මයක් කරවතින් තමන්ට දුක් විපාක ලැබෙනවා. හිත පිරිසිදු යම් කිසි හොඳ දෙයක් කරවතින් තමන්ට සැප විපාක ලැබෙනවා. මෙන්න මේක තමයි පිනොතනේ කර්ම සිද්ධාන්තය කියලා. මේක දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ නිර්මාණයක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ නිර්මාණයකුත් නෙවෙයි. බුදුහාඳුරන්ගේ ධහම කියලා කියන්නේ පිනොතුනේ මේක නිර්මාණයක් නෙවෙයි. මේක අනාවරණයක්. මේක ක්‍රියේෂන් එකක් නෙවෙයි. මේක ඩිස්කවරි එකක්. මේක රිසර්ච් එකක් පිනොතුනේ. දැන් ලෝකේ අලුත් හොයාගැනීමක් කරාම අපි කියන රිසර්ච් කියලා නේනේ. රිසර්ච් කියන්නේ මොකක්ද ඇත්තෙම? ක්‍රී කියලා කියන්නේ මොකක්ද? නැවත හොයාගන්නවා කියන එක නෙමෙයි. අපි හිතන අලුතෙන් හොයාගත්තා කියලා නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ අලුත් එකක් හොයාගත්තාම රිසර්ච් එකකින් යානවරණය කරයි කියලා නේ. ලෝකේ පින්නතුනේ සර්ච් නෑ, රිසර්ච් තමයි ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ පහළ වෙච්ච අතීත බුදුවරු අවබෝධ කර අනාවරණ ඔක්කොම ඉදිරිපත් කළා. ඒව කලින් කල සැඟවිලා යනවා. ඒව නැවත අනාවරණය කරගන්න එකයි කරන්නේ. එතකොට බුදුහාඳුරන්ගේ ධහම කියලා කියන්නේ නැවත ලෝකයට ඉදිරිපත් කරපු අනාවරණය. මේක අලුත් දෙයක් නෙවෙයි. මේක කලින් කල ලෝකයේ අවිද්‍යාවෙන් වැසල යන දෙයක්. ඉස්මතු කළා පළමුවම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් එක කල්පයක් තුන. ඒ මුල්ම කදනම තමයි කර්ම සිද්ධාන්තය. මේ කර්මය පිළිබඳ අවබෝධය ලබා දීපු පමණට මිනිස්සු ලෝකයේ අයහපතින් මිදින වේය දන්නවා. අකුසල කර්ම කරෝතින් මේ ආත්මයේ දුක් විඳින වෙනවා, පරලෝකෙදි දුක් විඳින වෙනවා. පරලෝකයේ සිටත් පින්නතුනි තමන් හිත අපිරිසිදු වෙච්ච ප්‍රමාණයට තමන් මෙලොව ජීවිතයේම තමන්ට මානසික සතුට නැති වෙනවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ මානසික සතුට බලාපොරොත්තු වෙන. ඒ නිසා අපි දුක් විඳින කවුරුවත් කැමති නැහැ. ඒ නිසා පින්නතුනි හිතට රාගය, ද්වේෂය, මෝහය ඇති වෙන්න ඉඩ දෙන්න එපා. හැකිතා කඩ වෙන විදියට ඉන්න. සම්මාදිට්ඨිය ඇති වෙන්න පින්නතුනි සංකල්ප හොඳ වෙනවා, තමන්ගේ හදවත හොඳ වෙනවා. හදවත හොඳ වෙන්න වචන හොඳ වෙනවා. සම්මා වාචා වචනේ නිවැරදි වෙන නම් එකපාරකට ගැට ගැහුවට හරියන්නේ නැහැ. වචන හොඳ වචන පිට වෙන නම් මේ ඇතුළ හොඳ වෙන්න ඕන. ඇතුළ හොඳ වෙන නම් මේ ඔළුව හොඳ වෙන්න ඕන. ඒ නිසා මේ හරහායි හොඳ වෙන්නේ. ඒ නිසා දැක්ම නිවැරදි ප්‍රමාණයට පිනතුණි විශාල පරිවර්තනයක් තමන්ගේ භාෂාව තුල වෙනවා. තමන් හිතට එන හැම දෙයක්ම කියන්නේ නැහැ. පිනුතුනේ කටහුඟා පරිස්සම් කරගන්න ඕන දෙයක්. කට ආකාර දෙකකින් පරිස්සම් කරගන්න ඕන. එකක් කටට දාන දේ, අනිත් එක කටින් පිට කරන දේ. කටට දාන්නේ මොනවද? කෑම බීම. කටින් පිට කරන්නේ මොනවද? වචන. ওই දෙකේදීම හුඟා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා සම්මා දිට්ඨිය ලැබිච්ච ප්‍රමාණයට පිනුතුනේ භාෂාවේ සුවිශාල වෙනසක් තමන්ටම බලාගන්න පුළුවන්. තමන් මානසික සුවයකට තමන් පත් වෙනවාද කියලා තමන්ගේ දැක්ම දියුණු වෙන්න තමන්ගේ භාෂාව ඉහළට යනවා. ඒකෙන් කියන්නේ තමන් මේ මිහිරි වචනම කතා කරනවා කියලා. සමාජයේ වැරදි කෙනෙකුට අවවාදයක් දෙන්නත් උනත් පුළුවන් එයා. සර වචනෙන් කතා කරනවත් පුළුවන් එයා. හැබැයි එයා හිත දූෂ්‍ය කරගෙන නෙවෙයි කතා කරන්නේ. සතර අගතියට ගිහිල්ලා නෙවෙයි කතා කරන්නේ. ද්වේෂයෙන් නෙවෙයි කතා කරන්නේ. යා අවංක සද්භාවයෙන් කතා කරන්නේ. ඒ වගේම ඊටාම අර්ථවත් වචන කතා කරන යාගේ වචන වටින හොඟා. බාල වචන නෙවෙයි. යාගේ වචනවල බර වැඩි. යාගේ දැක්ම දිනොයි. ඒ නිසා සම්මාදිටිය දිනොච්ච ප්‍රමාණයට සංකල්ප යහපත් වෙනවා, වචන යහපත් වෙනවා. තමන් කරන කටයුතු, කයින් කරන දේවල් හැකිතාක් නිවැරදි වෙනවා. සම්මා වාචා, සම්මා සම්බන්ද, සම්මා ආජීව, තමන්ගේ දිවිපෙවෙත, තමන් කරන රැකියාව හැකිතාක් දුරට දැහැම දෙයක් කරනවා. තමන් කරන දේ පින් වැඩෙන විදිහට තමන් දිනපතාම කරන්න උත්සාහ කරනවා. සම්මා වායාම, තමන් නිතරම අකුසලෙන් මුදුවෙන් මිදෙන්නටත් කුසල දිනු කරන්න සඳහා නිතරම තමන් උත්සාහ කරනවා. සම්මා සති, නිතරම තමන්ගේ කය සිත ගැන නිතර සිහියෙන් ඉන්නේ. හිතට හිතුවක් කාර විදිහට එහෙම යන්න දෙන්නේ නැහැ. හිත නිතරම කය පිළිබඳ දැන් කය කොහොමද තියෙන්නේ කියලා කය ගැන සැලකිලිමත් වෙනවා. හිත ගැන දැන් හිතේ කොයි වගේ අරමුණද තියෙන්නේ කියලා හිත ගැන සැලකිලිමත් වෙන්නේ. වෙනත් විදිහට කියනවා සතර සතිපට්ඨානේ වඩන කය ගැන, වේදනා ගැන, හිත ගැන, සිතවිලි ගැන හිතවර සැලකිල්ලෙන් ඉන්නේ. යාට සිහියක් නැතුව කරන්න දෙයක් නැහැ. හැම දෙයම යෞදි අවදේච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් යා භාවනාවෙන් ඉන්නේ. යාට හැම තැනම සක්මන්මලු. එයා වැඩට ගියත්, ගෙදර කෑමෙව්වත්, ගෙදර පිරිසිදු කරත්, දරුවන් ගැන පැලඳුම් හේදුවත්, දරුවන්ට සැලකුවත් හැම දෙයම යා කරන්නේ ධමත් එක්ක. ඒ නිසා පිනුත්නි කුසල වැඩි වෙන්න වැඩි වෙන්න අකුසලෙන් මිදෙනකොට මේ කර්ම අවබෝධයත් එක්ක අකුසලෙන් මිදෙනවා. නිතර කුසල වඩනවා. දාන සීල භාවනා සඳහා නිතරම තමන්ගේ හිත ලස්සන වෙන විදිහේ දේවල් කරනවා. පින්කම් ගැන කියන්නේ චිත්ත පරිකාර කියන හිතට පිරිකර කියලා. දැන් අපි ශරීරයට නම් වා පිරිකර දෙනවනේ, ඇඳුම් පැළඳුම් ආභරණ එහෙමනේ, ගෙදරටත් පිරිකර ගෙනත් දෙනවනේ, පඩු භාණ්ඩ ෆොටෝස් එහෙමනේ, පින්තූර. නමුත් හිතට අපි මොනවද දෙන පිරිකර? හිතට දෙන පිරිකර තමයි හිත ලස්සන කරන දේවල්. මෛත්‍රී භානාව, බුදුගුණ භානාව, පරිත්‍යාගයේ සීලීත්වය, මේව තමයි පිනතුන් හිත ලස්සන කරන දේවල්. ගෙදර ලස්සන පිනතුන් ගෙදර ඉන්නකම් විතරයි. වාහනේ ලස්සන වාහනේ යනකම් විතරයි. දරුවගේ ලස්සන දරුව ළඟ ඉන්නකම් විතරයි. ඇඳුමේ ලස්සන ඇඳුම ඇඳගෙන ඉන්නකම් විතරයි. හිතේ ලස්සන කොහමද? හැම මොහොතෙම නින්දට ගියාට පස්සෙත් පේන පිනතුනේ ඒ ලස්සන හිතේ හීන තමයි පේන්නේ. නින්දෙදි පේන හීනත් ඊට අදාළ විදියට මනස සකස් වෙනවා. අනිත්ට උදව් කරපු ඒවා, උපකාර කරපු ඒවා, මල්වතු, දියෑලි, දියෑලි ළඟින් භාවනා කුටි තියෙනවා, ඕවා තමයි පේන්නේ. පිනතුනේ නිදාගත්තත් භවංග සිත ක්‍රියාත්මක වෙනවා. ඒක නිදි නිදි නෑ. භවංග හිත කියලා එකක් අපේ යට හිත කියලා එකක් තියෙනවා. මේ උඩින් ගන්න ඔක්කොම යටිහිට දානවා ඒවා. ඒවනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ කරන ක්‍රියා අනුව හැකිතාක් දුරට භවංග හිත හොඳ හිතක් බවට පත් කරගන්නවා. එයා හැම මොහොතෙම හිත ලස්සන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි, මේ පුණ්‍ය මාර්ගය, කුසල මාර්ගය, ස්වර්ග මාර්ගය ඉක්මවල යා විමුක්ති මාර්ගය කරා ප්‍රවේශ වෙනවා. අතරින් නවතින්නේ නැහැ. මොකද අපි මේ පින්දහම් කරගෙන හිටියත් අපේ දරුව වෙන්වල යනකොට, දරුව ලෙඩ වෙනකොට, අම්මා තාත්තා මිය යනකොට, ළඟම ඥාතීන් වියෝ වෙනකොට, අපේ හිත, අපේ ශරීරය වයසට යනකොට, රැකිරක්ෂාවන් විස්රාම යනකොට, දරුව ඈතට යනකොට අපේ හිතේ සතුට ටිකෙන් ටික අඩු වෙනවා, දුක ඇති වෙනවා. අන්න ඒ තත්ත්වයේදී හිත නොවැටෙන විදිහේ ස්ථාවර මානසික සුවයක් කරා යන්න මේ බුදුහාඳුරන්ගේ සදහම් පණිවිඩය අපි උපයෝගී කරගන්නවා. අන්න ඒ සඳහා තමයි බුදුහාරු දේශනා කළේ, බුද්ධිමත් කෙනෙක් දැනගන්න ඕන නම් දැනගන්න තියෙන පංච උපාදානස්කන්ධය, බුද්ධිමත් කෙනෙක් වඩන්න ඕන නම් වඩන්න තියෙන මොකද්ද? වඩන්න ඕන දෙකයි, හුඟක් නැහැ, බය වෙන දෙයක් නැහැ. සතිය සහ ප්‍රඥාව කියන දෙක, සමත විදර්ශනා දෙක. සතිය කියලා කියන්නේ විසිර යන සිත එක අරමුණක ගන්න, ටිකෙන් ටික හුරු කරන්න. මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා ආදී භාවනා ක්‍රම හිතෙක් තැන් කරන භාවනාවක් ටිකෙන් ටික හුරු කරන. දවසට විනාඩියකින් පටන් ගන්න. හිතට ආහාරයක් දෙන්න, කයට ආහාර දෙන වගේ හිතට ආහාරයක් දෙන උත්සාහ කරන්න. මෛත්‍රී බසීල සත්‍ය සුවපත්ත්වා සුවපත්ත්වා කියලා විනාඩිය දෙක තුන වැඩි කරගෙන වාඩි වෙලා කරන භාවනා. ඊට පස්සේ වාහන යනකොට, ඇවිදිනකොට හැම මොහොතෙම පින්නතුණී මේ සිතිවිලිත් එක්ක අපට ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට වෙනත් කෙනෙක් බැන්නා සමහර තමන්ට ඇහෙන්නේ නැහැ. තමන් මේ සිතිවිලිත් එක්ක තමන් ඉන්නේ. තමන්ට හරි එදින දායන අනිත්‍යගේ අඩුපාඩුකම්, අනිත්‍යගේ විවේචන ඒව හිතට එන්නේ නැහැ. තමන්ට එන්නම විවේකයට තමන් ගරු කරනවා. දැන් අපට සතුට තියෙන්නේ කතා කරපු ප්‍රමාණයටනේ. හැකිතා කතා කරන්න ඕනනේ, දන් දේවල් ඔක්කොම ටික. පින්නතුනි මේ අභ්‍යන්තර සතුට එන්න මොකද්ද වෙන්නේ? පින්නතුනි කතා නොකර ඉන්න තරමට සතුට වැඩි. මොකද යාගේ ඇතුලේ සතුට තියෙන. යාට කතා කරන එක පීඩාවක්. යාට කතා කරන බැරියම දැනක වචනෙන් දෙකෙන් කතා කරලා අඩු කරනවා. යාට කතා නොකර අනිත්‍යය නොසලකා ඉන්න තරමට යාට වාසි. අනිත්‍යය කතා නොකර ඉන්න තරමට සතුට. අනේ හරි හොඳයි, මට භාවනා කරන්න ඇයිද දෙලින්නෝ කියලා. එයා නිතරම හොඳ සිතුවිල්ලක තමයි ඉන්නේ. වැඩක් කරද්දී මුකුමක් හෝ භාවනාවක් හිතා ඉන්නේ. ඒ නිසා අනිත්‍යගේ සැලකිල් නොසැලකිල්ල සැලකිල්ලක් බවට පත් වෙනවා එදාට. දැන් අපට නිතරම අනිත්‍යය කතා කරන්න ඕන, සලකන්න ඕන, පිළිගන්න ඕන, නිතර අනිත්‍යය මත තමයි අපි යැපෙන්නේ. පින්නතනි බුදුහාඳුරන්ගේ ධර්ම කියලා කියන්නේ බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කරන ධර්මයක් මේක. ඒකෙන් කියන්නේ තමන්ගේ දරුවෝ සාමිභාරයවන් දාලා අත්තරින කියලා. ඒ යුතුයකණ්ඩික කරන ගමන් ඒ ඇගේ සිත දිනා ගන්න වෙනතනත් වඩා කටයුතු කරන ගමන් තමන් ඊටත් වඩා සතුට ලබන ක්‍රමයකට තමන් ටිකෙන් ටික හුරු වෙනවා. තමන්ගේ ආභ්‍යන්තර තමන්ගේ හිතම දිනු කළ තමන් සතුට වෙනවා. අන්න ඒ සඳහා ඒකාසකින් සමත භාවනා දිනු කරන්න ඕන. අනිත් පැත්තෙන් පින්තුනි ඒ එක්තැන් වෙච්ච හිතට මෙන්න මේ අනිත්‍යතාවය පංච උපන සංදේ හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ගතිය බලන්න වාර ගන්න වැඩි කරන්න. මේක වැඩි කරන්න වැඩි කරන්න පින්තුනි තමන්ගේ ආයතන කුසලතාවය ඇස් කන ආසාදී ආයතන පිළිබඳව තියෙන දක්ෂතාවය වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ බාහිරින් තමන්ට රූප ශබ්ද වලින් දෙන දුක් ටික එන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. රූපයක් දැකලා ශබ්දයක් අහලා බාහිරින් එන දුක් ටික මෙහෙ එන්න එන්නම ආවරණය කරනවා මෙන්න මේ ආයතන කුසලතාවයත් එක්ක. එනිසා තමයි සමත විදර්ශනා භාවනා අපි ටිකෙන් ටික නමුත් වැඩි කරන්න ඕන. ඒ වැඩි කරු ප්‍රමාණය පින්නතුනි විද්‍යා විමුක්තිය කියන කාරණා දෙකකින් අපි ශක්තිමත් වෙනවා. විද්‍යාව කියලා කියන්නේ මේ දැනුම දිනු වෙනවා. මේ දැක්මකින් ඉතරම කර්මය ගැන දැනුමත් එකයි ඉන්නේ. හොඳට කර්මය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට චිත්ත පීඩාවක් එද්දී හරි ප්‍රශ්නයක් එද්දී හරි එක පැත්තකින් බලනවා මේ කර්ම දෝෂත් මෙයාට එනවා මේක තමයි කියලා. ඒ වගේම තමන් හොඳ කර්ම ශක්තිය වැඩි කරගන්නත් උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් හිත ශක්තිමත් වෙන විදිහට මෙන්න මේ දැක්ම ටිකෙන් ටික ජීවිතේ වැඩි කරගන්නවා. මෙහෙම වැඩි කරගෙන ගිහිල්ලා ගිහිල්ලා පිනුත් අන්තිමටම මේ හැම දෙයකම වෙන්නේ එයාගේ යෝනිසෝ මනසිකාරය වැඩි වෙන එක. බුදුහාමුදුරු සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. මොකද්ද පින්නොත යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදියට, තමන්ගේ හිතට දුක් පීඩා ඇති නොවන විදියට හිතන විදිය. මේකේ පින්නතුනේ විවිධ මට්ටම් තියෙනවා. තමන්ගේ හිතට දුක් පීඩා ඇති නොවන විදියට හිතන ක්‍රම රාශියක් බුදුදහමේ කියලා තියෙනවා. ඒකින් ප්‍රධාන එකක් තමයි මෛත්‍රී භාවනාව. ඒකමද කරන්නේවා. මෛත්‍රී භාවනාව කොච්චර වඩනවාද කියන කාරණේ මතයි තමන් කොච්චර දුරට මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ. මේකමද කරන්නේ අමතක කරනවා කොහෙද ලියලා හරි තියන්නේ කියලා. මෙන්න මේකේ හැකියාව ටිකෙන් තමන්ගේ දරුවන් දැස බලන වගේම අනිත්‍යගේ දරුවන් දැසත් බලන්න. ඔබගේ දිනුව සාර්ථකත්වය බලාපොරොත්තු වෙන වගේම අනිත්‍යගේ සාර්ථකත්වය බලන්න. ඇයි පින්නතුනි ලෝකයේ බොහෝ දෙනෙක් අපි වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා අපි දන්නේ නැහැ ඒක. අපි මෙහෙම ලස්සනට මේ වායු සමනය කරපු කාමරයක ඉඳිද්දී අපේ කැම ටික වෙනුවෙන් අවුවේ වැස්සේ බෙහෙස මහන්සින බොහෝ දෙනෙක් ඉන්නවා. ඔබට මෙතෙන්ට එන්න පාර කපපු වාහනේ සූදානම් කරපු අය ඒ නිර්මාණ කරද්දී පින්නතුනි ජීවිත කැප කරලා ඇතැමිට පරීක්ෂණ කළා ඒ කරද්දී කරපු අකුසල් නිසා කී දෙනෙක් අපායේ ඉන්නවද කියලා ඔබ දන්නවද? සාල පිරිසක් පින්නතුනි ඒ පරීක්ෂණ නිසා ඇතැමිට අපාගත වෙලා ඉන්නවා. මේ පින්නතුනි අහලා ඇති ඇතැමි හෙල්මට් එක හදන්න ගිහිල්ලා පින්නතුනි හෙල්මට් එක ගැන රිසර්ච් කරන්න ගිහිල්ලා වඳුරෝ 100 ගාණක් උපයෝගී කරගෙන තියෙනවා. හෙල්මට් එක දිනු කරන්නේ සාල වේග වලින් මේකට පහර දීලා ඒ සත්තු කැප කරලා තියෙන ජීවිත ඔබට හෙල්මට් එක හදලා දෙන්න. ඒ වගේ පින්නතුනි විශාල පිරිසකගේ කැපවීම දහඩිය මහන්සි විතරක් නෙවෙයි තමන්ගේ සුගතියත් කැප කළායි ඔබ අද ලබන මේ පහසුකම් ටික ඔබට ලබලා දෙලා තියෙන්නේ. ඒ නිසා පොඩි පොඩි ප්‍රශ්න වලින් මිනිස්සුත් එක්ක අමනාප වෙලා හිත නරක කරගන්න තරම් අපි අදම වෙන්න හොඳ නෑ පින්නතුනි. අපි විශේෂයෙන් ලෝකයේ පහළ වෙච්ච ප්‍රඥාවන්තම කරුණාවන්තම ශ්‍රාවකයා ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකයන් හැටියට අපි ප්‍රශ්නයක් දැ සිතාම ගැඹුරින් ඉතාම නුවණින් ඉතාම මෛත්‍රී සහගතව බලන්න හුරු වෙන්නට ඕන. නිතරම අනිත් පිරිස විවේචනය කරන්න යන නෙවෙයි අපට සමාජය වෙනුවෙන් ලෝකය වෙනුවෙන් කුමක්ද අපට දෙන්න පුළුවන් දේ ගැන නිතරම හිතන්න. ලෝකයෙන් අපට ලැබෙන දේට වඩා අපි ලෝකයට දෙයක් දෙන්න නිතර සූදානමින් ඉන්න. මේක තමයි ලෝකයට කරන සත්පුරුෂ දහම කියලා කියන්නේ. එනිසා පින්නතුනේ මෙන්න මේ අවබෝධයත් අපේ ජීවිතේ ලැබෙනවා. මේ අවබෝධයත් එක්කම පින්නතුනි තමන් උපරිම වශයෙන් මානසික දියුණුවකට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. උපරිම දියුණුව කියලා කියන්නේ පින්නතුනි අනිත්‍යතාවය දකින්න අපි කොච්චර දක්ෂද කියන කාරණේ මත. පටිසම්පාදය අස්මින් සති දං හෝති අස්මින් අසති දන්න හෝති. මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නැති වෙනකොට එතනම නැති වෙනවා. අස්මින් සති දං හෝති අස්මින් අසති දන්න හෝති. මේ ටික තියෙනකොට තියෙනව නැතිනොට නැති වෙනවා. යංකින්දි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා යමක් හටගත්තා නම් හේතු නිරෝධ වෙනකොට මෙතන මේක නිරුද්ධ වෙනවා. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. මේක දකින්න දකින්න පිනතුනි ලෝකෙට තියෙන ඇලීම අඩු වෙනවා. ලෝකෙට තියෙන ඇලීම අඩු වෙන ලෝකෙට තියෙන ගැටීමත් අඩු වෙනවා. එන්න එන්නම පිනතුනි තමන් මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් දිනු වෙන කෙනෙක් බවට පත් වෙනවා. එන්න එන්නම තමන්ගේ මානසික සුවය වැඩි වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය ගන්න ප්‍රයෝජනය. මේ දෙකෙන් දිනු වෙනවා කියලා කියන්නේ පින්නතුනි ඉන්ද්‍රිය ධර්ම පහක් අපේ ළඟ නිතරම දිනු වෙනවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේවට කියන ඉන්ද්‍රිය ධර්ම කියලා. මේ පින්නතුනි හැමදේම මේක ළඟම යන්ස ප්‍රමාණයකට මේ ඉන්ද්‍රිය ධර්ම තියෙන නිසා තමයි ඔබ මෙහෙම ශ්‍රද්ධාවෙන් බණහන්නේ. පින්නතුනි බුදුහාඳුර කෙනෙක් දැක්ක ගමම්ම කෙනෙක් මුණ ගැහුණු ගමම්ම බලන්නේ ඒ කෙනාගේ මනසට ફોકસ කරලා මේ තැනත්තා කොච්චර සතර මේ පහ දිනු කරපු කෙනෙක්ද කියලා තමයි බලන්නේ. අධ්‍යාපන සුසුකම්වත් ධනේවත් රූපේවත් නෙමෙයි බලන්නේ. ඒ නිසා මේක තමයි පින්නතුනි අපේ හැබෑ ධනය ශ්‍රද්ධාවෙන් දිනු වෙන්න මේ ධර්මය අහන්න අහන්න මේ ධහම ගැන ලොකු ප්‍රසාදයක් Tamanට ඇති වෙනවා. මොකද පින්නතුනි මේක තමයි ඉක්මනින්ම සතුට ලබන ක්‍රමය. අනිත් දේවල් වල සතුට ලබන එක පින්නතුනි හරියට කෑම බඩගිනින වෙලාවට හරියට වී ටිකක් දෙනවා වගේ. බඩගිනින වෙලාවට වී ටිකක් දුන්නාම වී ටික එකපාර කන්න පුළුවන්ද? වී ටික කොටන්න ඕන, හාල් ටික හදන්න ඕන, ලිපේ තියන්න ඕන නේ, තව වැහෙන්ජනෙකුත් හදා ගන්න ඕන. කොච්චර කලද බඩගින්න ඉව ගන්නවනේ. ඒ අතරේ පින්නතුනි බුදුදහම කියලා කියන්නේ අපේ මානසික පීඩා නැමැති සාපිපාසය දුරු කරන්න හරියට දෙන මී වදයක් වගේ. බඩගින්න වෙලාවට මී වදයක් දුන්නාම කොහොමද පින්නතුනි? ඒක එකපාර කටේ දාන්නත් පුළුවන්නේ. ඒක මහ පන්නුවත් පුළුවන් වුණා. දැන් කිහිලි ගණියක් දුන්නත් අඩු ගන්නේ ලෙල්ල හරිය අයින් කරන්න ඕනනේ. නමුත් මී වදේ කියන්නේ එහෙම නෙවෙයි පින්නතුනි. අපට මානසික සුවය ලබන්න පින්නතුනි දෙන මී වදයක් වගේ මේ දහම කියලා කියන්නේ. ඒක පින්නතුනි සිතට විතරක් නෙවෙයි මේ මුළු ශරීරයේ පුරාම දැනෙන දෙයක් මේ දහමේ ආස්වාදය. ඒක ලබා ගන්න පින්නතුනි අපි උනන්දු වෙන්නට ඕන. ඒ සඳහා අපි ජීවිතේ කැපවීමක් කරොත් තමයි සැබෑ කැපවීම බවට පත් වෙන්නේ. ඒ සඳහා ඔබට හැකියාවක් තියෙනවා, පිනක් තියෙනවා. ඒ නිසා තමයි ඔබට මේ දහම ඇහෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ දහම ඇහෙන්න ඇහෙන්න අපේ ළඟ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ කාරණා වැඩි වෙන පින්නතුනි අපි ජීවිතේ හැමදේම කරන්නේ දහම පෙරමුණේ තබාගෙන. අපි හැමදේම කරන්නේ බුදුහාඳුරන්ගේ අවබෝධයේ පෙරමුණේ තබාගෙන. අපි හැමදේම කරන්නේ සංඝයා පෙරමුණේ තබාගෙන. මේ අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් කරගන්නවා. ගෙදරක කැම බීමක් කිව්වත් අපි බුද්ධ පූජාව කියන සූදානම් වෙනවා. තමන්ගේ ගෙදරවත්තේ මලක ගහක මලක් හැදුනොත් ඒ මල බුදුහාමරණ පූජා කරන්න බලාගෙන ඉන්නේ. ගෙදරවත්තේ අලුතෙන් හැදෙන ගහක ගෙඩියක් අපි බුද්ධ පූජාව කියන ස්වාමීන් වහන්සේට පූජා කරන්න බොහෝ දෙනෙක් සතුටෙන් ඉන්නේ. පින්නතුනි මේක ශ්‍රද්ධාවේ ලක්ෂණ. ඒ විතරක් නෙවෙයි ගෙයක් හදනකොට අපි බලනවා බුදුමැදුරට කොතනද වෙන් කරන්නේ. ඈ හාමුදුරුවෝ දානයකට එහෙම ඇඩියොත් ඒව හිතන් අපි හිතනවා පින්නතුනි. ඇඳුමක් පැළඳුමක් ගන්නකොටුණත් අපි හිතන මේක පන්සලටත් ඇඳගෙන යන්න පුළුවන් ඇඳුමක්ද? මේක දානෙ ගෙදරට ඇඳගෙන යන්න ඇඳුමක්ද පුළුවන්ද කියලා ඒ තරම් අපි හිතනවා. ඒ විතරක් නෙවෙයි වාහනයක් ගණිතිනුවත් නේ සමහර පින්නතුන් වාහන ගණිද්දි පන්සලට ගැලපෙන පාටක් වැඩි දෙනෙකුට යන්න පුළුවන් වාහනයක් එහෙම හිතන් හිටලා ගන්න පින්නතුන් ඉන්නවා. මේක තමයි පින්නතුන් අපේ ජීවිතය කියලා කියන්නේ. මේ වගේ ජීවිතේ ලොකු වෙනසක් තමන්ගේ ජීවිත තුළ ඇති වෙනවා මේ දහම තුළ තමන් ඉන්නකොට. එහෙම හිටියා කියලා පින්නතුනි බය වෙන්නේ, පණිද්දේ වලට පාඩු වෙන්නේ නැහැ. දරුවන්ගේ වැඩ වලට පාඩුවත් ඒව කිසි දෙයක් අඩු වෙන්නේ නැහැ. දැනට වඩා දෙතුන් ගුණයකින් පින්නතුනි ඒව සාර්ථක වෙනවා. මේ ගමන් මගේ ඉන්නාගේ පින්නතුනි දරුවෝ හුඟා කීකරු. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. දරුවෝ හරියට දෙමාපියන්ට ගරු කරනවා. ඒ දරුවෝ හුඟක් නිරෝගී. ඒ දරුවන් ආව විවාහ වෙන්නේ හරිම වාසනාවන්ත අය. ඒ වගේ මෙයාගේ මව්දෙමව්පියන් සතුටු වෙනවා. එයාගේ මියගියපු මව්දෙමව්පියෝ ඉන්නව නම් ඒ ඈත් පරලෝ ඉඳගෙන මේ දරුවෝ කරන දේවල් දැසින් සතුටු වෙනවා. එනිසා පින්තුනි, මේ බුද්ධ කල්පයක් තුරා ලෝකේ ඇති කරගන්න පුළුවන් ඉහිලම දැනුම් සම්භාරය සාරසංගේ කලපලක්ෂයක මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් මේ දහමක් ඉදිරිපත් කළ තියෙනවා. ඒ දහම ලෝකෙට පහළ වෙච්ච දවස, ධර්ම රත්නිය ලෝකෙට පහළ වෙච්ච දවස, සංඝ රත්නිය ලෝකෙට පහළ වෙච්ච දවස තමයි ඇසළ පුන් පොහෝ දිනේ කියලා කියන්නේ ඔබ මේ සිල්ගත්තු පොහෝ දින. ඉතින් පින්වත්නි, ඔබ හුඟක් සතුටටපත් ගන්න, ඔබ වාසනාවන්ත මෞජමපියන් ලැබලා, වාසනාවන්ත පරිපූර්ණ මනුසාත්ම භාව ලැබලා, හොඳ බුද්ධියක් ලැබලා, හොඳ ඥාතියන් ලැබලා, හොඳ වටා පිටාවක් ලැබලා, ඔබට ඒසියට වඩා වටිනා දහමක් ලැබුණේ ඔබ හුඟක් පින් දහම කළා. එනිසා ජීවිතයේ අනිත් දේවලෙන් අඩුපාඩු තිබුණා කියලා හිත නරක කරගන්න එපා. ලෝකයේ සියලුම දේවල් ලැබිච්ච, ලෝකයේ ඉහළම රටක නායකයෙක්, ධර්මයේ නොලැබිච්ච ඉහළම රටක නායකෙකුට වඩා ධර්මයේ ලැබිච්ච හුඟක් අඩුපාඩුකම් තියෙන ලෙඩ දුක් උනත් තිබුණත් පින්නොතින අපේ ඊට වඩා වටිනවා. අපේ ජීවිතයට වඩා භාග්‍ය සම්පන්නයි. එනිසා ඒ ජීවිතයේ වටිනාකම ගැන ඔබ සතුටු වෙන්න. ඒ වටිනාකම තව තවත් වැඩි කරගන්න බලන්න. ඒ වටිනාකම වැඩි වෙන පින්නොතින අපේ ජීවිත දැනට වඩා වටිනවා. අපි ගෙදරක් නේ පින්නොතින, අපි පාවිච්චි කරන ඇඳුම් පැළඳුම් හිටන් වටිනවා. අපි යන වාහනයත් ඊට පස්සේ වටිනවා. ඒ ගෙදරක් නේ අපි ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයට ආඩම්බරයක්. දැන් අපි ආඩම්බර වෙන්නේ මං අහවල විශ්වවිද්‍යාලය ඉගෙනගත්ත කියලා නේ. අපි දිනුනොත් පින්නතුනි විශ්වවිද්‍යාලේ බෝඩ් ගහනවා මෙන්න මේ අපෙන් ඉගෙනගත්තු කෙනෙක් කියලා. සමහර විශ්වවිද්‍යාලවල තියෙනනේ නේ. සමහර කොලේජස්වල මෙන්න අපේ කොලේජ් එකෙන් බිහි කරපයි කියලා එහෙ බෝඩ් ගහනවා. දැන් අපි විශ්වවිද්‍යාලේ ලාංඡනේ අපේ වාහනේ ගහන් ඉන්නේ නේ. අපේ කොලේජ් එකේ ලාංඡනේ අපි දැන් අපේ වාහනේ ගහන් ඉන්නේ. එදාට පින්නතුනි අපේ ෆොටෝ එක එහෙ ගහලා තියෙන්නේ. දැන් ලංකාවේ හිටපු සමහර උගත් අයගේ ෆොටෝ සමහර විට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගහලා තියෙනවානේ. ඒකට ගෞරවයක් ඒගොල්ලන් එහේ. පින්නතුනි අන්නේ තාත්තට අපි පත් වෙන්නට ඕන. එහෙම පත් වෙන්නේ උදෙක් අධ්‍යාපනයෙන් විතරක් නෙවෙයි මේ දහම තුලින් පින්නතුනි. එනිසා හැකිතාක් දුරට දහම දිනු කරගන්න උත්සාහ කරන්න. ඉතින් අපේ සසර ගුණධහම අපි දිනු කරපු දේවලුත් ඊට බලපානවා. කෙසේ හෝ වේවා පින්නතුනි, දිනෙන් දින ගුණධහම දිනු වෙන උත්සාහ කරන්න. දිනෙන් දින මෛත්‍රී සහගත වෙන්න. දිනෙන් දින පරිත්‍යාග ශීලීත්වය දිනු කරන්න. දිනෙන් දින තමන්ගේ සමත විදර්ශනා භාවනා දිනු කරන්න උත්සාහ කරන්න. ඒක තමයි බුදුහාමුදුර අප වෙනුවෙන් කරපු පරිත්‍යාගයට අපි කරන ප්‍රතිඋපකාරය වන්නේ. ඉතින් ඒක අපටත් යහපතක්, අපේ ජීවත්වල ඉන්නවනම් මෞද්‍යමාපියන්ට ආශිර්වාදයක්, මිය ගිහිපු ඥාතින් මෞද්‍යමාපියන්ට ඒක පුණ්‍යානුමෝදනා බවට පත් වෙනවා. ඒ වගේම අපි ජීවත් වෙන සමාජ, අපේ දරුවන්ට, අපේ ඥාතීන්ට, අපේ හිතමිතුරන්ට ඒක ආශිර්වාදයක් බවට පත් වෙනවා. මෙයන්ට අද සඳහන් කරපු ධර්ම දේශනාවෙන් ප්‍රශ්නය මාන තියෙනවා නම් ඊටත් අපි අවස්ථාව ලබා දෙනවා. පටිච්චසමුප්පාදය කියන වචනය නෙවෙයි ඇත්තෙන්ම. ඒ වචන ටික වෙන වෙන අදහස් වලින් ඉදිරිපත් කරනවා. දැන් සූත්‍රයේ තියෙන යංකින්ජි සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මන් කියලා. ඒක තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. සමහර තැනක ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කාරණා 12කින් කියනවා. ඒ වගේම දැන් අසජහාන්දර ගිහිල්ලා උපතිස්සට කිව්වේ ඒ ධම්මා කියන ගාථා විතරයි. ඒකේ පටිච්චසමුප්පාදය තියෙනවා. තවත් තැනක තියෙනවා අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියලා. තව තැනක තියෙනවා අනිච්චාවත සංඛාරා කියලා. තව තැනක තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. අර පටිච්ච සමුප්පාදයේම විවිධ න්‍යාය වලින් ඒ ඒ පුද්ගලයාගේ දැනුම් සම්භාරය අනුව ඉදිරිපත් කරනවා. මොකද සසර පුරුදු කරපු මට්ටමක් තියෙනනේ. ඒ මට්ටමට තේරුම් ගන්න පුළුවන් විදියට යාට මේක කියනවා. දැන් බාහ්‍ය දාරු කීරියට ගත්තොතින් ඔය මොකුත් කිව්වේ නැහැ. බාහ්‍ය දාරු කීරියට දුක කියන්නේ මොකද්ද කියලාවත් කිව්වේ නැහැ. කෙලින්ම කිව්වේ එවන් හිතේ බාහ්‍ය සිකිතබ්බන් දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා. බාහ්‍ය මෙහෙම හික්මෙන්න යමක් දැක්කනම් දැක්ක විතරයි. දැක්කනම් දැක්ක විතරයි කියන්නේ ඒ මොහොතම නිරුද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ අනිත්‍යතාවය කියන එක වෙනත් වචනෙන් කිව්වා. ඒ නිසා මේක ඇහුවට පස්සේ සෝතාපන්න කියන වචනය කොමක්ද, සක්කාය දිට්ඨිය කියන දස සංයෝජන ඇතුළත් වෙන්න ඕන කියලා එහෙම එකක්ම නැහැ. ඒව තැන් තැන්වල ත්‍රිපිටකයේ තියෙනවා. තිබ්බට මෙතන අවශ්‍යනේ අවබෝධය. ඒ අවබෝධය ඒ පුද්ගලයාගේ මනස දිනු කරු මට මනෝ විවිධ වචන වලින් එයට සඳහන් කළා තියෙනවා. හැබැයි ගැඹුරින් මේ අදහස තමයි යන්නේ. දැන් අපි සමහරට ධර්ම දේශනා කරනවා. චිත්ත චෛතසික කියලා කියන්නේ, නාම රූප කියලා කියන්නේ, පරිසම්පාදී කියලා කියන්නේ, අනිත්‍ය කියන වචනවත් කියන්නේ. නමුත් වෙනත් වචන වලින් ඔක්කොම මේ අදහසම දෙනවා. දැන් අද මම මේ කියන්නේ පරිසම්පාදයේ මේ ත්‍රිලක්ෂණය කිව්ව ගමන් සමහර අය ටිකක් බය වෙනවා මුලදීම. ඇතැමිට අදහසම යටින් ඒ අදහසම තේරුම් යන විදිහට වෙනත් වචන වලින් සරලව ජීවිතයේ අත්දැකීම් මාසෙන් කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒක තමයි දේශනා කළේ. ඇත්තම හැම ඒ කියන්නේ සූත්‍රයක් පුරා ගත්තත් ඒක දකින්න පුළුවන්. ඒක ගාථාවක් පුරා සමහරට ඒ කාරණා තියෙනවා. ඒකයි. හොඳයි පින්වත්නි අපි බොහෝ වේලාවක් ගත වුණු නිසා මෙතනින් ඉමාට පත්. ඇත්තම වැදගත් ඔබතුමාගේ ප්‍රශ්නේ. ඇත්තම මෛත්‍රිය ගැන තියෙනකොට අනිත් කාරණා තුන තිබෙම තියෙනවා. ඒකත් එක්කනවා. ඒකෙන මෛත්‍රිය තියෙන කෙනා අනිත්‍යගේ දුකෙදි පිහිට වෙනවා. මෛත්‍රිය තියෙන කෙනා දරුවෙක්ගේ වගේ අනිත් කෙනා දැස බලනකොට අනිත්‍යගේ සතුට වෙනවා, දිනු වෙනකොට විවාහ වාසනාවට සතුට වෙනවා. ඒ වගේම ඉතින් දරුවෝ විවාහ වෙලා දෙනකොට ඈත් වෙන යනකොට උපේක්ෂාසහගතව ඉන්නවා වගේ තමන්ගේ ආත්ම මිත්‍රයන් අයින් වෙනකොට උපේක්ෂාසහගතව ඉන්නවා. ඒකයි. ඇත්තම මෛත්‍රිය තියෙනකොට අනිත් හතරම ක්‍රියාත්මක වෙනවා. සතර බ්‍රහ්ම විහරණම යනවා. ඒකයි. අනිද්දේ තමයි ඇත්තම දැන් බුදුහාමර දේශනා කරනවා. දැන් දේශනාවල දැන් අපි කියමු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා තියෙනවා. එතකොට මේ ධර්ම දේශනාව ටික ඔක්කොම මහා පරිණාම සූත්‍රය එකතු කරලා තියෙනවා. ඊට පස්සේ බුදුහාමර කියනවා ඒ ඔක්කොම ටික ඕනම් 14කට ඇතුළත් කරන්න පුළුවන්. ඒ ටික ඔක්කොම ඕනම් මේ 10කට ඇතුළත් කරන්න පුළුවන්. ඒ ටික ඔක්කොම ඕනම් 8කට අරසංග මාර්ග විදිහට ඇතුළත් කරන්න පුළුවන්. තව විදිහට ඕනම් සත්‍ය බොජ්ජංගට ඇතුළත් කරන්න පුළුවන්. නැත්තම් පංච ඉන්ද්‍රිය විදිහට ඇතුළත් කරන්න පුළුවන්. නැත්තම් සමත විදර්ශනා විදිහට ඇතුළත් කරන්න පුළුවන්. කොහොම ගිහිල්ලා ගියේ බුදුහාමර කියනවා ප්‍රඥාව නැමැති එකම චෛතසිකයේ මත එකම මහා දැවැන්ත කුඩය මත අනිත් ඔක්කොම ටික යටින් තියන්න පුළුවන් කියනවා. ප්‍රඥාව කියන්නේ අනිත්‍ය සහිතව, ඒ කියන්නේ පරිසම්පදිත සහිත ඥානය තියෙනකොට හරියට එතෙන්ට අවබෝධය ලැබුණා නම් අනිත් ඔක්කොම ටික කරුණා මෛත්‍රිය ඇති කරන්න කියලා අමුතු දෙයක් නැහැ. ඔක්කොම මේත් එකයි තියෙනවා. අපි කාටද වෛර කරන්නේ? ඔක්කොම පේන ගණ මේ ප්‍රඥාවත් එක්ක. ඒ නිසායි ඔක්කොම ටික බුදුහාමර එක තැනකදී ඔක්කොම ප්‍රඥාව කියන කාරණය මත, ප්‍රඥාව කියන එකම ගුණාංගය මතට අනිත් එක ඔක්කොම ඇතුළත් කරන්න පුළුවන් විදිහට දේශනා කරලා තියෙනවා. ඒකයි. හොඳයි පින්නතුනි, මේ ඇත්තම් පැය දෙකකටත් අධික කාලයක් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. අද ඇත්තල පුන් පොහොව දවසේහි ඉතින් මේ මොහොතේදීත් ඒ වගේම උදෑසන පටනොත් සිද්ධ කළා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් අප නමින් මියගොස් පින් බලාපොරොත්තුවෙන් යම් තාක් ඥාති මිතරාදීන් වෙත්නම්, ඒ වගේම සසරගත යම් තාක් ඥාතින් වෙත්නම් යම් තාක් විශ්වයේ පින් බලාපොරොත්තුවකින් සුගතිගාමී වීමට අපේක්ෂාවෙන් මේ විශ්වය පුරාම සත්‍යයන් සිටිත්නම් ඒ හැම දිනෙකම අප විසින් දාන සීල භාවනා වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් සිදු කළා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන්හි ආනිසංසය අනුමෝදන්ව ඒ සියලුම දෙනා සසර සුගතිගාමීව අවසන උතුම් නිවනින් සැනසීමටත් මේ පින හේතු වාසනාවන්ත කරගනීවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගෙන ආතින්දස් පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පිනතුන් හැම දෙනාමත්, මේ පිනතුන්ගේ දුවා දරුවන් ඥාති මිත්‍රාදීන් හැම දෙනාටමත් දෙවියන්ගේ ධර්මික රැකවරණ ආරක්ෂාව සලසාදෙත්වා දෙවියන්ටත් මේ පින් උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සීලාදී ගුණ දහම් සම්පූර්ණ කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින තුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. තව තවත් මෙබඳු පින් දහම් සිදු කරන්නට කායික මානසික ශක්තිය ලැබේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා හන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.